සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සම්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් ප්‍රාර්ථනාවන්ත පින්තුනි මරිණවැලිහි සම්බුදාරත් විහාරස්ථානයේ මාතිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහන 2024 වර්ෂයේ අද පොසොන් පොහොය නිමිති කරගෙන සිදු කෙරෙන වැඩසටහනටයි පින්තුන් මේ සහභාගී වී සිටින්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව සැලකන්නේ විමුක්තායතනයක් කියලා. අපේ එත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක් විදියටයි ධර්ම ශ්‍රවණය සැලකන්නේ. එහෙමනම් අඛණ්ඩවම තමන්ගේ හිතේ කුසල චේතනා දිනු වෙන්නට ඕන. සම්පූර්ණ බුදුදහම කියන්නේ කරණා දෙකක් මත ගොනු කරන්න පුළුවන්. එකක් තමයි මෛත්‍රිය, අනිත් දෙක සතිපට්ඨානය ගැන කාරණා. එතකොට මේ දේශනාව පුරාම ඔබ ඔබේ හැට යම් කිසි කෙනෙක් පේනවා නම්, යම් කිසි කෙනෙක්ගේ හඬක් ඇහෙනවා නම්, ඒ හැමදෙනාම සුවපත්ත්වා කියන හැඟීමෙන් ඉන්න. ඊළඟ කාරණය තමයි ඔබේ හිත ගැන. හිතේ ස්වභාවය මේ වෙලාවේ කොහොමද කියලා හොඳට හරියට ඔබ කණ්ණාඩියක් ඉස්සරහා ඉන්නකොට ඔබේ මූණ පේනවා වගේ ධර්මයේ නැමැති කණ්ණාඩියේ කැඩපත ඉස්සරහට දාලා නැත්නම් සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් කියන දේ කණ්ණාඩියේ ඉස්සරහට දාගෙන හොඳට බලන්න මේ වෙලාවේ තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද කියලා. මේ වෙලාවේ හිතේ තියෙන පරිත්‍යාග සීලීත්වයක්ද, යමක් ගැන ලෝභයක් නැත්නම් රාගයක්ද, මේ වෙලාවේ අනිත්‍යය ගැන මෛත්‍රියක්ද තියෙන්නේ නැත්නම් අවනාපයක්ද, මේ වෙලාවේ තමන් අනුවණෙන්ද අවිද්‍යාවෙන්ද ඉන්නේ නැත්නම් ප්‍රඥාවෙන්ද ඉන්නේ කියලා බලන්න, නැත්නම් තමන්ගේ හිත බාහිර ලෝකයෙන් මිදෙලද තියෙන්නේ බාහිර ලෝකයේ තුල හිත බැසගෙනද තියෙන්නේ, මෙන්න මේක තමයි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. ඒක පාලියෙන් කියනවා සරාගං වාචිත්තං සරාගං චිත්තංදි පජානාති. හිත රාගසහිතනම් හිතේ මෙහෙර රාගයක් තියෙනවා කියලා දැනගන්න. ඒක වරදක් නෙවෙයි. ඔබේ හිතට රාගයක්, ද්වේෂයක්, මෝහයක් එන අවස්ථාවේදී ඔබ ඒක දන්නවා නම් ඔබ කිසිසේත්ම දුක් වෙන අවශ්‍ය නැහැ. ඔබ ප්‍රැක්ටිස් එකේ ඉන්නේ. ඔබ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා. එහෙම ඔබ දකිනවා නම් හිතේ රාගයක් ද්වේෂයක් කියලා තියෙන්නේ ඔබට වැඩි වෙනවා කේතක ඉන්න බෑ. ඉක්මනින් මේ හිතෙන් දුර වෙනවා. ඒ රාගය විරාගයක් බවට පත් වෙනවා. ඒ ද්වේෂය විහිිත දෝෂයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි වඩාත් වැදගත් වන්නේ තමන් ප්‍රඥාවෙන් දෙන්නේ මොහයෙන් දෙන්නේ කියන එක. ඕනෑම වෙලාවක අපි යමක් හිතනකොට හිතන්නේ රූපෙකුත් එක්ක. රූපයක් නැතුව අපට මොකොත්ම හිතන්න බෑ. රෑ නිදිදී හීනයක් දැක්කත් හීනෙකුත් හිතන්නේ රූපයකුත් එක්ක. එතකොට අන්නේ රූපය පේන වෙලාවේදී ඇත්තම රූපය පේන වෙලාව කියන්නේ රූපය තමන් හඳුනගන්න වෙලාව. රූපය ඇහැට පතිත වෙන වෙලාවේදී අපට කවදාවත් ඒ වෙලාවේදී මේක තේරුම් ගන්න බෑ. ඒක වර්ණ මාත්‍රේ විතරයි තේරෙන්නේ. එනිසා සඳහන් කරන්නේ න පංචේ විඥානේ කිංචි ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අභිනිපාත මාර්ගා කියලා. We are unable to recognize anything through five consciousnesses, just contact here. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, නැත්නම් කාය විඥාන කියන මෙන්න මේ පංච විඥානයන් විපාක මට්ටමේ විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේව ගත්තකින් ගන්න අවිද්‍යාවෙන් ගන්න අවස්ථාව. එතකොට ඔබ මේ වෙලාවේ ඉස්සරහා දකින රූපයත් ඔබ තේරුම් ගන්න අවස්ථාව සම්පූර්ණ මන විඥානික අවස්ථාව. එහැට වර්ණ රූපේ පතිත වෙනවා. කර්මදායයක් විදිහට රූපේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ස්කන්ධ කර්ම මට්ටමේදී විපාක මට්ටමේදී ක්‍රියාත්මක වෙනවා. හැබැයි නිතරම තේරුම් ගන්න මන විඥාන අවස්ථාවයි. අපි නිතරම කියන උපමාව නැවතත් කියනවා. අපි කෑමක් රස විඳිනකොට ඔබ පිඟානක දාගෙන කෑමක් රස විඳිනකොට ඔබට රස දැනෙනකොටම මතක් වෙන පිඟානේ තියෙන කෑම නේද? ඔබ පිඟානේ කෑම දාගෙන කනකොට රස දැනෙනකොටම ඔබ හිතන්නේ මේ රස දැනෙන පිඟානේ තියෙන කෑමයි කියලා. ඇත්තටම මේ මොහොතේ ඔබේ දිවට දැනෙන පිඟානේ තියෙන කෑමද? නෑනේ, මේ වෙලාවේ රස දැනෙන්නේ කටේ තියෙන කෑම. ඒ කටේ තියෙන කෑම අර පිඟානේ තියෙන කෑම වගේ ලස්සන නේද? ඔව්, අන්න ඒ කෑමට තමයි ඔබ ආසා කර කර පිඟාන දිහා බලන්නේ. එතකොට ඔබට මේක නිකන්වත් ඉදිරිය තියෙනවද? ඔබ කෑම රසක් දැනෙන වෙලාවෙදී ඔබට කටේ තියෙන කෑම මතකද තියෙනවද? නෑ නේ නේ, හැමදාම පිඟානේ තියෙන කෑම බලාගෙන තමයි කන්නේ. බලන්න මේ සරල දේවල් අපට නිකන්වත් ඉදිරිය තියෙද බලන්න. එතකොට බුදුදහම කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රඥාවෙන් ජීවත් වෙන මාර්ගය පෙන්වා දෙනවා. බුදුහාමුදුර දේශනා කරන යම්කි දුකක් එනවා නම් එන්නේ ප්‍රඥාව නැති කෙනාටමයි, දුෂ්කාර්ති කෙනාටමයි, ප්‍රඥාවන්ත කෙනාට දුකක් එන්නේ නැහැ කියලා. එතකොට ප්‍රඥාව කියන්නේ මොකක්ද එහෙනම්? අපි යමක් තේරුම් ගන්න අවස්ථාවේදී ඊට අදාළ රූපය, ඒ දැනගැනීමට පාදක වෙච්ච රූපය, නැත්නම් ඇස රූපය, නැත්නම් කන ශබ්දය, නාසය ගන්ධය, දිව රස, කය පහස කියන මෙන්න මේ ආයතන 10ම නිරුද්ධ වෙලා තියෙනවා. ඒ තරනේ ඒ විපාක මට්ටමේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මෙන්න මේ සියනකම් පිරුණතනි සම්පූර්ණ නිරුද්ධ වෙලා අපි යමක් තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ මොකද්ද? මනංච පටිච්ච ධම්මේ දුක්ඛදිති මනෝවිඥාන කියන අවස්ථාව. එතකොට බලන්න තමන් දැන් මේ ඉන්නේ ප්‍රඥාවෙන්ද මෝඩ කමෙන්ද ඉන්නේ කියලා බලන්න. ඔච්චරේ තියෙන ජීවිතේ යන මොකද ප්‍රැක්ටිස් කරන්නේ අපි හිතන්නේ. ඕක ප්‍රැක්ටිස් කරන විදියට තමයි මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. ඒක විස්තරාත්මකව කියන්නේ සීල සාධක ප්‍රඥා. වඩා විස්තරාත්මකව කියනවා නම් ආරසංග මාර්ගය. එතකොට මේක තමයි ධර්ම ප්‍රැක්ටිස් එකේ ඩෙස්ටිනේෂන් එක. අවසානයේ කියලා තමයි මුලව කියන්නේ. දැන් අපි ගමනක් යනවා නම් අවසාන ඩෙස්ටිනේෂන් එකේ හවුස් නම්බර් එක ඉඳන් ගහලා තමයි වැඩේ පටන් ගන්න. එතකන් වාහනේ අපි යන්නේ නැහැ. සම්පූර්ණ නැවිගේටරේට අපි යන තැන ඇඩ්‍රස් එක දාලා හවුස් නම්බර් එක, ස්ට්‍රීට් එක, සිටි එක, සිප් කෝඩ් එක මේ ඔක්කොම ටික දාලා තමයි අපි වාහනේ යන්න පටන් ගන්න. අන්නේ වගේ තමයි අපි ධර්මයේ අවසානය කියලා කියන්නේ විමුක්ති විමුක්ති ඥාන කියලා කියන්නේ මෙන්න මේ විමුක්තියටපත් වීම. ඇස්තක රූපයක් පේනකොටම ශුඤ්ඤතෝ ලෝකං අවේක්ඛසෝ කියපු ආකාරයට බාහිර රූපයේ සම්පූර්ණ නිරුද්ධ වෙලා කියලා දකින්න ගන්න. ඒ දකින්නත් එක්කම ඒ දකින හිත එතනම තත්ත්වත විපස්සතිය කියපු විදිහට එතනම ප්‍රඥාවෙන් දැකේ. ତොර බාහිර රූපේ නොතිදහස් වෙනවා, ආභ්‍යන්තර නාමයන් තුන නොතිදහස් වෙනවා. යත්ත නාමංච රූපං ඡාති සංඋපරුජිතී කියන්නේ මේකයි. ඔබ කවදාහරි දුකේ නිදහස් වෙන කැමති නම් පින් උතුණ මෙතෙන්ට එන්න ඕන. මෙන්න මේක ඉක්මනටම ඕන වෙච්ච අය ඉක්මනටම මේකට ඇවිල්ලා දුකෙන් නිදහස් වෙනවා. සමහර අය ගිහි ගෙදර ඉඳගෙනම දරු මල්ලන්ට යුතුයකම් ටික කරගෙන මේ ටිකේට ටිකෙන් ටික දහම කරා කියා. සමහර අය ගිහි ගෙදර ඉඳගෙනම සෝතාපන්න වෙලා දරුවත් හදාගෙන යුතුයකම් කරගෙන මෙතෙන්ට ආවා. සමහර අය ගිහි ගෙදර ඉඳලා සකදාගාමි වෙලා මේ ධර්ම පුහුණුවට ආවා. සමහර අය ගෙදර ඉඳලා හැබැයි බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් අනාගාමීවත් මේ ධර්මයට ආවා. සමහර අය තමන්ගේ ගිහියන්තුන් මතින්ම මේ ධර්ම අවබෝධය කළා. සුදෝදනයිතුමා, බාහේ දාරුචීරිය වගේ අය මේ ධර්මය ගිහි ගෙදර ඉඳගෙනම ගිහිවත් මතින්ම මේ තත්ත්වයට පත් වුණා. සමහර අය මේ දර්ශනය අහනවත් එක මහබු දවසේදීම අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අබ්‍රහ්මචර්යා සික්ඛාපදයේ සහිතව පංචශීල සමාදන් වෙලා ඔහු සම්පූර්ණයෙන්ම කාමභෝගී ජීවිතයෙන් මිදුණා. මේ විවාහ වෙන්නේ කියයි සතර ප්‍රඥාව දිනු කරපුවා ඉක්මනට මෙතෙන්ට ආවා. සමහර ඉහෙලිම ප්‍රඥා දිනු කරපු අය වේගෙන්ම ඉන්ද්‍රිය ධර්ම වැඩිලා සති සම්පජඤ්ඤය වැඩිලා ඇදැමිට පෑ ගානකින් ධර්ම අවබෝධය කරනවා. බාහ්‍ය ධර්මයේ වගේ. එනිසා වෙනතුනි මෙන්න මේක තමයි ප්‍රඥාවෙන් ජීවත් වීමත් ලෝකයෙන් මිදිලා ජීවත් වීමත් තමයි ජීවිතයේ අවසාන ඉලක්කය වෙන්නතෝ. ඉතින් මේ වෙනතුණු වාසනාවන්තයි මේ වගේ රටකට ඇවිල්ලා ඉගෙන කියාගෙන මහන්සියෙන් රැක ආරක්ෂා කරලා ඔබට මේ ධර්මයක් වහුණු කරන් ලැබීම ඔබේ ජීවිතයේ අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සැලකන්න. එනිසා සාමාන්‍ය පිනකට නෙවෙයි ඔබ මේ ඇවිල්ලින්නේ. විශාල පිනකට ඔබට මේ ලැබෙන ධර්ම වරප්‍රසාදය ඒකන ඔබ සතුටටපත් වෙන්න. හැබැයි සතුට වෙලා විතරක් කතා බහ කරලා දාන වන්දල ගියාට විතරක් නම් වැඩක් නැහැ. ඊට වඩා දෙයක් අරගෙන යන්න මේ ප්‍රඥාව ඉහෙළම තැනක හදවතේ තියාගෙන තමයි ඔබ විහාරස්ථානෙන් නැවත නික්මලා යන්නට ඕන. ඉතින් මෛත්‍රිය සීල සත්තෝ සුවපත්ත්වා කියන මෙත්සිත වඩලා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මට්ටමින් හිත දෙකට පවත්වා ගන්න පුළුවන් නම් ඔබට පුළුවන් මේ මිනිස් ලෝකය බ්‍රහ්ම ලෝකයක් කරගන්න. ඔබට සතිපට්ඨානය තුලින් පුළුවන් නම් මේ නුවණින් කාලය ගත කරන්න පුළුවන් නම් ඔබට මේ ජීවිතය ආර්ය ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. මඟඵලලාභී උතුමන් සමග එකට ජීවත් වුණා වගේ ඔබට ඉන්න පුළුවන්. එනිසා පින්නතුනි අප මේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. ඒ වටිනාකම අපිට භෞතික දේවල් වලින් කවදාවත් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. කොච්චර ඔබ උගත් කෙනෙක් වුණත්, කොයිතරම් ලොකු ධනයක් තිබුණත්, ඔබේ දරුවන් කොච්චර ඉගෙන ගෙනගෙන තිබුණත් ඔබේ ජීවිතේට ලොකු වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඔබ ඇස් දෙක පියවෙච්ච මොහොතෙන්ම අඩු ගානේ එක රැයක්වත් ඔබ ගෙදර තියාගන්නේ නැහැ. ඔබේ දරුවෝ ඔබ හදපු ගෙදර කවුරුවත් ඔබ හවස 6ට මිය ගියත් අනේ කියන හෙට උදේ වෙනකන් ඉන්න මාව තියන්න කියලා කිව්වත් ඔබ ගෙදර තියන්නේ නැහැ. ඉක්මනටම යවන ඔබ. ඒක මතක තියාගන්න. ඔබ රාත්‍රියේදී නිදිදෙන මිය ගියොතින් කටිය දන්නේ නැති නිසා එහෙම ඉඳි. හැබැයි දැනගත්තොත් දැනගත්ත මොහොතේ පටන් ඔබට බය වෙලා ඔබ විහත් කරනවා. ඇතැමිට ගෙදරට පාළුවේ කියලා ඔබට නැටි ඉන්න කියලා ගෙදරට එන්න කියනවනේ. හැබැයි ඔබ බැරි වෙලාත් ඔබේ මේ ශරීරයේ විඥානය අයින් වුණොත් මොකද? ඔබ තියාගන්නේ ඔබට බය ඊට පස්සේ. ඒගොල්ලන්ට බය නැති වෙන්න කියලා ඔබ ගෙදර කියලා තියාගත්තා. ඔබේ විඥානය මෙතනින් අයින් වෙච්ච ගමන් මේගොල්ලන් ඔබට බය. ඉතින් ඒක අමතක කරන්න එපා. ඒ නිසා දරුවන්ට ඔබ අවුරුදු 40ක් 50ක් 60ක් උදව් කරලා තියෙන පුළුවන්. ඔබේ ධනෙ තිබොයි මට්ටමට ගන්න අවුරුදු 40ක් 50ක් 60ක් ලොකු මහන්සියක් වෙලා දිනනෝනේ. ඉතින් ඇසිපිය ගන්න මොහොතෙන් පින්නතුන් මේ සියල්ලක් මාකට අහිමි වෙනවා. අඩු ගානේ අපි ගෙදරවත් තියාගන්නේ. සමහරට ගෙදරදී හවසන් උස්ම යනවා කියලා දැනගත්තොත් සමහර ඊට කලින් ඉක්මනටම රෝහලකට යවනව නේද? ඉතින් ඒ වගේ මට්ටමක් තියෙන ලෝකෙකයි අප මේ ජීවත් වෙන්නේ කියන කමත කරන්න එපා පින්නතුනි. අන්න ඒ தත්ත්වයේ තේරුම් අරගෙන අපේ ජීවිතයට මේ ධමයෙන් ප්‍රතිඵලය නෙලා ගන්නට ඕනේ. ඒක කාට දොස් කියන දෙයක් නෑ. වෙන කෙනෙක් කියියත් අපිත් එහෙම තමයි කරන්නේ. ඒක ලෝකේ වරදක් නෙමෙයි, ලෝක ස්වභාවයක. නමුත් අපි දැක්ස වෙන්නට ඕන මෙච්චර ධමයක් ලැබිච්ච වෙලාවේදී ඒ ධමයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට. අන්නේ ධමයෙන් ප්‍රයෝජනයක් ගන්න යන ගමනේදී පින්නතුනේ බුදුහාඳුර අපට දේශනා කරනව නිතර කාරණා පහක් මෙහි කරන්න කියලා. මොනවද ඒ? තමයි ජරා ධම්මෝන් හි ජරං අනතීතෝති අබින්නං පච්චවේකී ධම්මං. මහලු වෙන කෙනෙක් කියන එක තමන් ටිකෙන් ටික වියපත් වෙන කෙනෙක් බව නිතර මෙහි කරන්න කියලා. අබින්නං පච්චවේකී ධම්මං. නිතර මෙහි කරන්න බැරි නම් අඩු ගානේ මාසෙක දවසක් හරි මෙහි කරන්න. සතියේ දවසක් නම් වඩා හොඳයි. දිනපතාම පුළුවන් නම් වඩාත්ම හොඳයි. තමන් මහලු වෙමින් ඉන්න කෙනෙක් කියන එක නිතර මෙහෙ කරන්න කියලා දේශනා කරනවා. ඊළඟට ව්‍යාධි ධම්මෝන් ව්‍යාධින් අනපීතෝති අපින්නම් පච්චවේක ධම්මං. ලෙඩ වෙන කෙනෙක් කියන එක තමා ලෙඩ වෙන කෙනෙක් කියන එක නිතර මෙහෙ කරන්න කියලා. ලෝකේ තියෙන ඕනම ලෙඩක් තමාගේ ශරීරේ හට ගන්න පුළුවන්. හැබැයි ලෙඩ වෙච්ච ලාට කියන්න එපා මන්නම් හිතුවේ නෑ මේ වගේ ලෙඩක් ඇදේ කියලා. මන්නම් තුන් හිතකින්වත් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. ඔබ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියලා තියෙනවා නම් එහෙම කියන්න එපා. ඇයි ඒකට හේතුව? මේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ අර බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියපෝ ශාස්ත්‍රෝන් වහන්සේ කියලා තියෙන ඔබට ඔබ ලෙඩ වෙන කෙනෙක් කියලා නිතර මෙහෙ කරන්න කියලා. ඉතින් ලෙඩ වුණාට පස්සේ වැළපෙන්න එපා. මම මේ තුන් හිතකින්වත් හිතපු නැති දෙයක් මේ උනේ කියලා. ඔබ ගැනත් හිතන්න, ඔබ ළඟින් ඇසුරු කරන අනිත් අය ගැනත් එහෙම කලින් හිතලා තියන්න. ඊළඟ කාරණේ තමයි මරණ ධම්මෝ මෙ මරණං අනතීතෝ යබේනං පච්චවේකී ධම්මං. මැරෙන කෙනෙක් බව මරණයට පත් වෙන කෙනෙක් Taman කියන කාරණේ නිතර මෙනෙහි කළා තියන කියලා. ඔබ ගැනත් එහෙම හිතන්න, ඔබේ ළඟම ඉන්න කෙනා ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, සාමි භාර්යාවන් වෙන්න පුළුවන්, සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්, මොනගොරු මිනිමෙරියන් වෙන්න පුළුවන්. කලින්ම හිතලා තියන්න. උනාට පස්සේ කියන්න එපා ඔළුව යට ගහගෙන මන්නම් තුන් හිතකින්වත් මෙහෙම දෙයක් වුණේ නැහැ කියලා. හිතුවේ නැහැ කියලා. ඒව බාමන් කරන්න කාටද? අර බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියපු ශාස්ත්‍රණ වහන්සේට. ඔබට එහෙම කියන අයිඩියක් නැහැ. කෙනෙක් මිය ගියාම මං හිතපු දෙයක් නෙවෙයි, හිතපු තැනකදී නෙවෙයි මේක උනේ, හිතපු වෙලාවට නෙවෙයි මේක උනේ කියලා මං හිතුවේ නැහැ කියලා නම් කියන්න එපා. ඊළඟට කියනවා සබ්බේ පියේහි මනාසේහි නානා භාවෝ විනා භාවෝ අබිනන් පච්චවේකී ධම්මං. ඔබ ප්‍රියමනාප හැමදේම වෙන වෙනට සිද්ධ වෙනවා, ඒව වෙනස් වෙන බව නිතර මෙනෙහි කරන්න. මොනවද ඔබ ප්‍රියමනාප දේවල්? ඔබේ දරුවන්, ඔබේ රූප සම්පත්තිය, ඔබේ නිරෝගීකම, ඔබට ඉන්න යාළුවෝ හිතවත්කම්, මේ ඕන වෙලාවක ඒවා වෙනස් වෙන පුළුවන්. ඉස්සර යාළුවෝ කතා කරත් නොකරත් බැන්නත් ලේසි නවනක් වෙන්නේ. කාලයක් වෙනෝ යාළුවෝ. දැන් යාළුවෝ එහෙම නැහැ පිළිතුරු. අලුත් යාළුවෝ එහෙම නැහැ. ඉතින් මේ වගේ දේවල් කලින්ම හිතලා තියන්න, මේ ඕන දෙයක් වෙනස් වෙන්න පුළුවන් ඕන වෙලාවට. බුදුහාමර අපට එක දේශනා කරලා තියෙනවා. ප්‍රියමනාප ඕනම දෙයකින් Tamanට එක මොහොතින් වෙන්නේ යන සිද්ධ වෙනවා. හැබැයි ඒ සියල්ලකින්ම වෙන්වල යන දේ උනත් පිළිතුරුනේ එකක් තියෙනවා Tamanගේ මිතුරා ඥාතිවරයන් අවශ්‍යයෙන් එන. ඒ මොකද්ද? ඒ තමයි තමන් කරන කර්මය. කම්මස්සකෝම්පි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපරිසරණෝ අබින්හං පච්චවේකී ධම්මං. අපේ සිත මුල්ලලා කරන කුසල අකුසල කර්ම ශක්තිය ඥාතිවරයා තමන්ගේ උරුමය දායාදය කියලා නිතර හිතන්නේ කියලා. පින්නතුනි, තමන්ගේ ජීවිතේ මතක් වෙනකොට තමන්ගේ ජීවිතේ ලස්සන කුසල කර්ම, පුණ්‍ය කර්ම තමන්ගේ ජීවිතේ මතක් වෙනට ඕන. අම්මට තාත්තට සැලකපු හැටි, සම්බුද්ධ පූජා පවත්වපු හැටි, අසරණයට උදව් කරපු හැටි, සිල් සමාදන් වෙච්ච හැටි, භාවනා කරපු දේවල්, සංඝ රත්නයේ දීපු දානයන්, මේව ලස්සන තමන්ගේ මතක සටහන් වල තියෙන්නට ඕන. ඒ වගේම ආචරණ කරන විදිහට නිතර කරන හොඳ කර්මයක් තමයි තියෙන්න ඕන. අන්න ඒක තමයි අවසාන මොහොතේ නිතර මතක් වෙන්නේ. දැන් අපේ ශ්‍රී ලංකාවේ ගම්වල වයසක අම්මල තාත්තල නිතිපතා හිතන පින්කමක් තියෙනවනේ. මොකද්ද ඒ? ඒ මොකද්ද? ඒ තමයි මාසික සලාක දාන. සලාක දාන්නේ මාසෙට එක දවසේ දුන්නත් මාසෙමයි ගණන් හිතනවා. ඒ දානට මුළු මාසෙම දේවල් එකතු කරනවා. දුප්පත් අය සමුපකාර ගිහින් හාල් පොතර මොන හරි අරගෙන ආවත් පරිප්පු ටික තව මොන හරි දේවල් ඒකට වෙන් කළා කියනවා. ගහේ බලබල ඉන්නේ, ගස් ලැබු ගහ බලබල ඉන්නේ, ෆැමිලි ගහ බලබල ඉන්නේ, දානේ දවසට ගන්න කොච්චර අහිංසකද නේ. තමන් නොකෑමත් මේ මාසෙ දානේ හොඳට දෙන්න මුළු මාසෙම අර දානේ ගැන තමයි හිතේ තියෙන්නේ. එම පින්වත්නි ආචීර්ණ කර්ම කියලා කියන්නේ ඒවට. දැන් අපේ හිතවත් දායක කෙනෙක් ළඟදී මිය ගියා. එයා ඉදිරි මාස දෙකකට දානේ ඕඩර් කළා තමයි මිය ගියේ. එයා ඒ තරම්ම මාසික දානේ ගැන සැලකිලිමත් හිටියේ. එයා වෙන රටකට ගියත් ඒ දානේ ගැන හරියම සැලකිලිමත් හිටියා. ගෙදර හිටියනම් හැමදාම පන්සල ඉඳලා ඇතැම්ම 75ක් විතර දුරින් නම් එන්නේ. ඒ මාසික එයා ඉතාම සැලකිලිමත් දානේ ගැන. ඉතින් පින්නතනන එතන ඉඳන්ම ඒ ආචීර්ණ කර්ම කියනව තමයි අපට මරණාසන්න මොහොතේ බොහෝ විට මතක් වෙන්නේ. සා ජීවිතේ වැඩිපුර කාලයක් මතක රැඳෙන්නේ අන්නේ පින්කම ඒව සුළු දේ වුණාට පින්නතුනි ඒක ඊටාම වැදගත් දෙයක්. ඒක අර අවුරුද්දට සැරයක් ලොකුවට දානයක් දෙනවට වඩා අර සුළු වුණ සැරක ශ්‍රද්ධාවෙන් දෙනේ දානේ හුඟක් වටිනවා. ඉතින් පින්නතුනි මෙන්න මේ කාරණාත් එක්ක බුදුරජාණන් වහන්සේගේ මූලික බලාපොරොත්තු වුණේ මේ සුගතීන සත්‍යයන් මරණයෙන් පස්සේ දුගතිගාමී නොවි හොඳ සුගතියකට පිහිටවන්න. විශේෂයෙන් බුදුමනහම වය හැටියට අපට පින්නතුනි අපේ ජීවිතයේ තියෙන්නට ඕන ප්‍රධානතම ඉන්ෂුරන්ස් එක තමයි රෙෆියුජ් එක තමයි මොකද්ද? මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා කියන විශ්වාසය තමයි තියෙන්නට ඕන. ඒක පුළුවන්කම තියෙන්නේ පින්නතුනි ජීවිත කාලේ තමන්ගේ දැඩි ලෝභය සහ අමනාප කාන්තිකෙන් ටික අඩු කරගන්න. දැඩි ලෝභය සහ දැඩි අමනාපකම් අඩු කරගන්නට ඕන. ඇයිකට හේතුව? ඒකට හේතුව අපට පින්නතුනේ අවසාන මොහොතේ දකින්න හෙන්න තියෙන දේවල් වලින් අපේ හිත ඉක්මනට කලබල වෙන්න පුළුවන්. අපි දැඩි යමනාප කෙනෙක් ඇතැමිට අවසාන මොහොතේ අපිව බලන්න આવතින් කොහොමද? එයා ඇතැමිට අපි ලෙඩ වෙලයි කියලා අපිව බලන්න කරුණාවෙන් එන්නේ. අපි යා ගැන හරියට හිත පිහිටවල නොතිබ්බොත් මොකද වෙන්නේ? ඒ වෙලට අපි කලබල වෙනවනේ. කේන්ති අරගෙන බලන්නත් පුළුවන්. ඇතැමිට ඒක මරණාසන්න මොහොතක් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ දැඩි ලෝභකම් තියෙන දෙයක් අවසානයේ මතක් වෙන්න පුළුවන්. අන්නේ මතක් වීම නිසාම පින්නතුනේ අපිව මේ තැනින් පල්ලෙහාට ඇදගෙන යන්න පුළුවන්. අපි ඉක්මනට කේන්ති යන කෙනෙක් නම් අන්තිම මොහොතේ වතුර ටිකක් හරක් වුණත් කේන්ති යන්න පුළුවන් නේද? බෙහෙත් ටික කියන හරක් වුණත් කේන්ති යන්න පුළුවන්. අපි අකමැති කෑමක් කන කෙනෙක් අපට පේන කෑමක් යවත් කොහොමද? ඒ වෙලාවක කේන්ති යන පුළුවන් නේ. හරිය කල්පනාකාරී වෙන්න පින්නතුනේ මේවා සරල නැහැ. අපි හිතන තරම් මේවා සුළු දේවල් නෙවෙයි. ඔබ සමහර කෑමකට අකමැති නේ නේ. අනිත් අය කනකොට කේන්ති යනවා නේ නේ. හිතලා බලන්න නේ. ඔව් බලන්න ඉතින් එහෙම කෙනෙක් අවසාන මොහොතේ දැක්කොත් ඔබ අකමැති කෑමක් ඔබට පේන්නම අනිත් කෙනෙක් කෑවොත් කොහොමද? මොන වගේ තත්ත්වයක් වේද? අන්න ඒකයි පින්නතුනි මේ සසර ඒ වගේ භයානක තැනක් මේක. දැන් බලන්න පෝසල මල්ලිකාව මේ ශාසනයේ අසද්දෘෂ්ට මහදානෙ දීපු කෙනා. අසද්දෘෂ්ට මහදානෙ නිකන් දානයක් නෙවෙයි. හිතන්නේ මේ කඨින දානයක් වගේ එකක් කියලා. එක සම්බුද්ධ ශාසනයක එකමාරක් එක්කෙනෙකුට පමණක් දෙන්න පුළුවන් දානයක්. ආයි දෙන්නෙකුට දෙන්න බෑ. එක බුද්ධ ශාසනයක ඉන්න සියලුම භික්ෂු භික්ෂුණීන් පිරිස එක තැනකට ගෙන්නලා බුදුරජාණන් වහන්සේත් එක්ක ඒ අයට අවශ්‍ය කරන සියලුම දේවල් නිමාවක් නැතුව දෙන දානෙ. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේද ඒ දානෙ දුන්නේ කෝසල මල්ලිකාව. ඒ කෝසල මල්ලිකාවට ආසන මොහොතේ හටගත්තු ලෝභයක් රාගයක් නිසා ඇයටත් සුගතිය හිමුණා පින්නතුනි. වකලකට නෙවෙයි සතියකට. ඒ තරම් අනතුරක් අප ඉදිරි පිට තියෙනවා පින්නතුනි. අනේ නිසා අපි ඉක්මනටම මේ ධහමට එන්නට ඕනේ. ඒක අපිට පොඩ්ඩක්වත් පරකු කරන්න බෑ. ඒ නිසා ලෝභ දේශ දෙක ඉහළ මට්ටමේට අඩු කරන ක්‍රමය තමයි දානේ විතරක් නෙවෙයි. දානේ විතරක් මේක කරන්න බෑ. දානේ ළඟටම ඊළඟ එක එකතු වෙනවනේ මොකද්ද? පංචශීලය. මේක හොඳට මතක තියාගන්න. ඇයි පංචශීල අවශ්‍යයි කියලා කිව්වේ? ලොකු දානයක් දීපු කෙනෙක් යතෙන් උනත් ප්‍රාණඝාතයක් වෙන්න පුළුවන්. ලොකු දානයක් දීපු කෙනෙක් අතෙන් උනත් සොරකම සිද්ධ වෙන්න පුළුවන්. ලොකු දානයක් දීපු කෙනෙක් අතෙන් උනත් වැරදි කාම සේවනය දෙන්න පුළුවන්. හැබැයි පංචශීල රකින කෙනා එයා ලොකුවට දාන නොදුන්නත් එයාගේ හිතේ ලෝභය ඇති වුණාට කවදාවත් සත්වඝාතනයක් කරන මට්ටමට ඒ ද්වේෂය වැඩි වෙන්නේ නැහැ. එයාගේ හිතේ ලෝභය රාගය ඇති වුණත් එයා සොරකම් කරන මට්ටමට වැරදි කාම සේවනය යන මට්ටමට එයාගේ ලෝභය රාගය වැඩි වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ සීලයේ තියෙන වැදගත්ම ලක්ෂණය මොකද්ද? මේ සිල්පද පහෙන් වැදගත්ම සිල්පදය මොකද්ද? හා? බොරු කීමෙන් වැළකීම. මේක තමයි අපි ආවමයෙන්ම සලකලා තියෙන කාරණේනේ. ඔව් පින්නතුනි මේක හිතන තරම් පොඩි නෑ මේක. මේක ශක්තිමත්ව රකිනවා නම් අනිත් කරගින් වාක් තමන් යටින් වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි තමන්ට තියෙන බය හුඟා කඩුවේ වෙනාගේ. අපි හුඟාක් බොරු කියන්නේ ඇයි? බයද? තමන් සන්තකවදීවල අහිමි වෙයි, තමන්ගේ කීර්තියට හානියක් වෙයි කියලා බයද තමයි බොහෝ දෙනෙක් බොරු කියන්නේ. බොරු කියන්නේ නැහැ කියන්නේ එයාට බය වෙන දෙයක් නැහැ පින්නතුනි. එයා වරදකට උසාවි ගියත් එයාට වැඩි දෙයක් තියා ඔහුට සහායයට ලෝය කෙනෙක්වත් අල්ලන්න ඕනත් නැහැ පින්නතුනි. ඔව් කෙලිම තමන්ට පුළුවන් උත්තර ටික දෙන්න පුළුවන්. ලෝය කෙනෙක් අපි අල්ලන්නේ ඇයි? මොකටද කියලා දන්නවනේ. මෙන්න මේ කාරණය තරල නැහැ පින්නතුනි. මෙතනින් තියෙන නිදහස, මෙතනින් වැඩෙන ගුණාංග ටික පින්නතුනි ඉතාම ප්‍රබලයි. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත් උතුමෙක් යටින් සසර ගමනේදී නොයෙක් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා. හැබැයි බොරුවක් කියවලා නැහැ පින්නතුනි. බොරුවක් කියවලා නැහැ. මේකට ලස්සන උපමාවක් තියෙනවා. ඇතෙක් යුද්ධයකට ගියාම යුද්ධයකට පුහුණු කරපු ඇතු යවනවා. ඇතාගේ පිටේ ඒ යුද සේවලුන් යනවා, නැත්නම් රජතුමා හරි යනවා. යුද්ධයට ගිහිපු වෙලාවේදී මේ ඇතා සක්‍රීයව යුද්ධයට සහභාගී වෙනවා නිර්භයව. ඔහු තමන්ගේ හිසින්, අතින්, පයින්, කන් දෙකෙන්, වලිගෙන් හැම අංගයකින්ම මේ යුද්ධයේදී තමන්ට පුණ්‍ය ශක්තිය ලබා දෙනවා. හැබැයි මේ ඇතා එක අවයවයක් පරිස්සම් කරගෙන ඉන්නේ. මොකද්ද? ඔව් ඇතා යුද්ධයේදී ඇඳල දෙක කැඩෙන්න උනත් ඔව් සඩක් කරන්න පුළුවන්. හැබැයි ඔහු ඒ ඔක්කොම කරන්නේ කොහමද? හොඬ වැල කටේ දාගෙන. හොඬ වැල කටේ දාගෙන තමයි කරන්නේ. ඔහු තමන්ගේ ඇද්දන දෙකට වඩා ආදරය මොකටද? හොඳ වැඩක්. නමුත් මේ යුද්ධයේදී ඊටාම සංකීර්ණ අවස්ථාවකදී අවසාන මොහොතේ මේ ඇතා හොඳ වැඩේට ගන්නවා. හොඳ වැඩේ එළියට ගත්තු ගමන්ම ඒ ඇතා බලන කෙනා දන්නවා දැන් මේ ඇතා අවසාන සරණට පෙළඹිලා කියලා. දැන් ජීවිතය අත්හැරලා ඉන්නේ කියලා දන්නවා. ඔහු දන්නවා දැන් ආයේ ඔහුට නැති වෙන දෙයක් නැහැ. ඔහු හොඳ වැඩක් එක්කම යුද්ධයේ සටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ වගේ තමයි. යම්කිසි කෙනෙක්ගේ අතින් බොරු කියවෙනවා නම් ඔහුට තියෙන අවසානට නැති වෙන්න තියෙන දේ නැතුණා කියලා. ඊට පස්සේ ඔහුගෙන් කිසිම ගුණයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා. ඒ නිසා පින්වතුනි මේක සරල දෙයක් නෙවෙයි. මේක හොඳට හිතන්න මේ ගැන. මෙතනින් තමයි ධර්ම මාර්ගයේ සම්පූර්ණ දොරවල් ටික එක ලයින් එකකට කියලා ඇරෙන්න පටන් ගන්න. අසටෝ අමායාවී ඉන්න වංශජාතෝ කියලා මේක කියනවා. කපටි නොවන, මායාකාරී නොවන, ඍජු ගති ඇති නුවණැති කෙනෙක් තමයි මේ සද්ධර්මයෙන් ප්‍රතිඵල ගන්න. කපටි, මායාකාරී, වංග කෙනෙකුට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ කියලා. ඒ කියන්නේ දන් දීලා පංචිල සමාදන් වෙලා සුගතියට යන්න පුළුවන්. ඒකට ගැටලුවක් නැහැ. දිව්‍ය ලෝකුණත් යන්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ. නමුත් යන්තං සන්තං පදං අවිසමෙච්ච. මොකද්ද මේ? යන් ශාන්ත පදයක් යන දෙනම්. අපි දෙන පදා ගැන සූත්‍රේ. මොකද්ද? කරණිමෙත සූත්‍රේ. ඒකේ ගුණාංග ටික පින්නදී අනිවාර්යෙන් තියෙනට ඕන. මේ ගුණංග සියල්ලක්ම යන් ශාන්ත පදයක් කැමතිනම් ශාන්ත පදය ගැන මොකටද? නිවන. නිවනට යන්න කැමතිනම් මෙතන ගුණාංග 14ක් තියෙන මේ ගුණාංග දෙක තියෙනවනේ පින්නතේ. පින්නතේ මේ ගුණාංග දෙක උඩරිම මට්ටමින් තියාගන්නට ඕන. බලන්න මේ ගුණාංග 14ෙන් එහෙකවත් සතු මරන්න එපා කියලාවත්, බොරු කියන්න එපා කියලාවත්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා කියලාවත්, ආනේ වරදා හැදෙන්න එපා කියලාවත්, වැරදියක් තමයි අම්මට තාත්තට සලකන්න කලුණ සලකන කියලාවත් මේ ගුණාංග දෙක ගන්නේ. එයි නැත්තේ. කරණීයමෙත සූත්‍රයේ ගුණාංග දෙක නැති ඇයි? මේ කරණීයමෙත සූත්‍රය කියලා කියන්නේ පින්තුනේ අර සුගතිගාමී මාර්ගයේ අර මූලික ගුණාංග ටික සපුරලින කෙනෙක්. ඒ ස්වර්ග මාර්ගයේ ස්ථාවර කරගත්තු කෙනෙකුට ඊළඟට ඊට වඩා ඉහළින් තියෙන නිවනට ඍතු ආදාන දර්ශන සම්පත්තියත් එක්ක දිට්ඨිං අනුපගම්ම කියලාවා දර්ශනෙන සම්පන්නෝ කියලා අර පටිසම්පාද සංඛ්‍යාතමේ දර්ශනෙට ඇවිල්ලා සාසත උච්ඡේදකින දෘෂ්ටි දෙකෙන් මිදලා නියම සම්මිය දෘෂ්ටියට පැමිණනොත් එයා මොහොතින් මේ ගුණාංග ටික හදාගන්න වෙනද? යාගේ ළඟ ජීවිතයේ අප්‍රමාණ වැරදි සිදුවල තිබිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. බලන්න අඟුලිමාලේ හැමයි නේනේ. කොච්චර මිනිස් ඝාතනයක් වෙලා තිබ්බද? ධර්මය ආලෙක මොහොතින් සියලුම වැරදි හදාගත්ත වෙනතට. එක මොහොතින් හදාගන්න පුළුවන්. හදාගෙන ධර්මයේ ඉහළටම යන්නත් පුළුවන්. ආනන්තර කර්ම සිදු නොවිල තිබුණොත්. ආනන්තර කර්ම වෙලා නම් උදව්වක් කරන්න බෑ. ඒකයි වෙලා තියෙන්නේ. එනිසා තමයි බුදුහාමුදුරුවෝ ආනන්ද කර්ම කරන්න කලින් ඉක්මනටම මේකෙන් වලක් කළා මේ මගට ගත්තේ. සමහර අය ඉන්නව එවත් කරන්නම ඉපදිච්චම අය ඉන්නව වලක් කරන්න බැරිය බුදු කෙනෙකුටවත්. සුපුරු බුදු රජතුමා, දේවදත්ත හාමුදුරුවෝ, මාගන්දියා, ඒ වගේ අය මේ රටට පත් වුණා බුදුවරයෙකුවත් ඒව වලක් කරන්න බැරි දේවල්. පින්තුනේ අප මේ සඳහන් කරන් ආවේ විශේෂයෙන් සුගතිගාමි වෙන මාර්ගයේදී පින්තුනේ පංචශීලයේ තාම වැදගත්. පංචශීලයේ පාදක කරගත්තු සුචරිතවත් ජීවිතයක් ගත කරන්න අන්නේම ගත කළා විශේෂයෙන් ලෝභ ද්වේෂ දෙක අඩුවෙන් ඉන්න. ඒ අඩුවෙච්ච පමණට තමන්ගේ ජීවිතයට සැනසීම ලැබෙනවා. මේක හිතන්නේම පරලෝ සුගතිගාමී වෙන විතරයි කියලා. මේ ලෝභ ද්වේෂ දෙක අඩුවෙච්ච පමණට පින්නතුනි තමන්ගේ ජීවිතය සාර්ථකත්වයේ ලස්සනට දිනු වෙන හැටි තමන්ට බලන්න පුළුවන්. කරදරම් වාග් ජීවිතය අඩු වෙනවා. ඔබ පංචශීලය ආරක්ෂා කරනවා නම් හොඳට බලන්න ඔබට කරදර අඩු වෙන හැටි හොඳට පේනවා. මේ පංචශීලය රකින්න බව පිනතුන් නිතර තමන් ඒ ගැන හිතන්න. අපේ පිනතුන් මේක හොඳට රකින්නවා. හැබැයි රැක්කට මේ ගැන ඉතර හිතන්නේ නැහැ ඒකයි වෙලා තියෙන්නේ. මේකේ වටිනාකම පිනතුනි දිනපතාම හිතන මම පංචශීල රකින්න කෙනෙක් කියලා. මේක පුණ්‍ය ගංගා පහක් කියලා දේශනා කළේ පුඤ්ඤාවිසංග සූත්‍රයේ. බලන්න පිනතුනි මේ පහෙන් එකක් හරි කඩවනොතින් වෙන අනර්ථය බලන්න. මේ පහෙන් එකක් කඩවනොතින් ඔබ මේ ජීවිත කාලය ගොඩනගාගත්තු කීර්තිය එක මොහොතෙන් නැති වෙන්න පුළුවන්. එක විනාඩි ගානේ මේක කඩවනොත් ඔබ අවුරුදු 30ක් 40ක් උදව් කරපු අය ඔබට ගෙදරින් යන්න කියන සමාලාට. නීත්‍යානුකූලව ඔබ සමහර ගෙදරින් අයින් කරන්න පුළුවන්. සරල නැහැ පිනතුනි මේක. ඔබ ජීවිත කාලයක් ගොඩනගාගෙන ඉන්න ඉතාම සුහද සම්බන්ධතා එක මොහොතින් බිඳ වැටෙන පුළුවන්. ඔබ ජීවිත කාලයක් පුරාම ඉතිරි කරගෙන ඉන්න සල්ලි ටික එක මොහොතින් ඔබට අහිමි වෙන පුළුවන්. ජීවිත කාලයක් පුරාම ඔබ ආරක්ෂා කරගෙන හිටපු ඔබේ නිදහස. නිදහසේ ගෙදර ඇවිල්ලා කෑම බීම කාල බීලා හොඳට ගෙදර ඇත් එක ඉන්න තිමිත නිදහස. මෙන් එක වරදස්සේ දුනොත් මොකද වෙන්නේ? ඒ නිදහස නැති වෙනවනේ. මොකද වෙන්නේ? අපි කියන්නේ මහවුළු ගෙදරට යන්න වෙනවා කියන්නේ. එක මොහොතින් යන්න වෙනවා. බලන්න පින්නතුනි මේ පංචශීලෙන් අපට ලබා දීපු සුරක්ෂිත භාවය කොච්චරද පින්නතුනි. මේක හිතුවොත් පින්නතුනි මේක හිතුවත් බුදුහාඳුනන්නේ ගරු කරන්න පින්නතුනි මේකම ඇති. ඔබ මෙච්චර ආරක්ෂා වෙලා හිටියේ ඔබ කරදර කම්කටොළු මැදින් බේරිලා මෙච්චර දුරක් ආවේ කොහොමද හින්දද? මේ පහ ඔබ හැටි පමණින් උපරිමයෙන් රැකපු නිසා. එහෙම නොරැක්කනම් එක්ක ඔබ ලෙඩ දුක් ඇදලා ජීවිතේ නැති වෙන්න තිබුණා, අනතුරක් වෙන්න තිබුණා, හිරේ යන්න තිබුණා, ගෙදරින් එළියට යන්න තිබ්බා. ඒ මොනවත්වත් නොවිය ඔබ මෙතෙක් කලක් ඔබ ආරක්ෂා වෙලා ආවේ මෙන්න මේ පංචශීල නිසා නේද කියන එක නිතර නිතරම හිතන්න පින්නතුනි. ඒ ගැන ඔබ සතුටු වෙන්න. ඔබට තියෙන අද කීර්තිය, ගෙදර දරුවන්ගෙන් තියෙන ගෞරවය මේ ඔක්කොම තියෙන්නේ ඔබ පංචශීල රකින්න නිසා. ඔබ මෙන් එකක් හරි කඩ කරනවා කියලා දැනගත්තොත් කොහමද ඔය තියෙන ගෞරවය ලැබෙනවද? දැපෙන්නේ අපට සලකන්නේ කැම ටිකක් දෙයි. නමුත් ඔබත් එක වැඩි දෙයක් තියා කතා කරන්නවත් නැහැ කට්ටිය. ඔබට සලකන්නේ නැතුව ඔබ ගණන් නොගෙන ඉන්නකොට ඔබට හරිය දුකයි ඊට පස්සේ. කැම් බීම ටික දුන්නට විතරක් බෑ නේ පින්නතුනේ. අනිත් අය හොඳට කතා කරන්න ඕන, ආදරය කරන්න ඕන, ඔබේ දුක සැප බලන්න ඕන. ඒ ඔක්කොම කරන්නේ මෙන්න මේ පංචශීලය ඔබ රකින කෙනෙක් කියන විශ්වාසයෙන් කියන එක මතක තියාගන්න. ඒ පංචශීලයට තව සීලපද දෙක තුනක් එකතු කරලා කොහෙද රකින්න ඔබ එන්න හදනකොටම ඔබ ඊයේ ඒ ගැන හිතනකොටම මෙන්න මෙහි වැඩ කට්ටිය සුද්ධ පවිත්‍ර කරනවා, කෑම උයනවා, වතුර බෝතල් තියනවා, මේස දානවා, වැකුම් කරනවා, මේ ඔබ එන බව ආරංචි වෙලා අර පංචශීලය තව ටිකක් එකතු කරලා අද රකින්නයි කියලා. අද දවසේම ඔබට නොමිලේම ඔක්කොම ටික ලැබෙනවා. ඔබට වඳිනවා, ගරු කරනවා, කෑම කෑවද කියලා අහන්නේ, දාහනේ වැළඳුවද කියලා අහන්නේ. බලන්න ඔබට කොච්චර ආදරයක්, ගෞරවයක්, සැලකිල්ලක් ලැබෙනවද කියලා. ඔබ පැවිදි වුණොත් කොහොමද වෙන්නේ? තමස් කලකනවනේ. ඔබට වඩා වැඩිමල්ල අයත් ඔබේ අම්ම තාත්තා හිටියත් ඔබේ කහු දෙක ළඟ ධන ගහලා වඳිනේ වෙලෙ. මව කුසෙන් බිහි කරපු ඒ අම්ම ළඟ ඉන්න පුළුවන් ඔබ පැවිදි වුණොත්. ඔබේ ළඟ ධන ගහලා අම්මත් වඳිනවනේ. මහාන වෙන මොහොතක කලින් ඔබ අම්මට වඳින්න ඕන. ඔබ මහානුන ගමම්ම අම්ම ඔබට වැඳලා පිළිගරුකුත් දෙනවා. නිකන් නෙමෙයි. හොඳ සිවුරක් හරි පාත්‍රයක් හරි ඔබ කැමතිම පිළිගරක් තරම් අම්මෙදාට එන ඔබ බලන්න. බලන්න පේනතුනේ මෙන්න මේ සීලය ගැන අපි මේ කිව්වේ සීල ආනිසංස ලස්සනට බුදුදහම තුළ විස්තර කරලා තියෙනවා. ආකංකේය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය පුළුවන් නම් බලන්න. පින්නතුනි මෙන්න මේ සුගතිගාමීත්වයට තියෙන දොරටුව තමයි පංචශීලය. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මෙන්න මේ පංචශීලය ඔබ රකිනා වගේම ඔබ ඉතාම ආදරය කරන යම්කිසි කෙනෙක් ජීවිතේ ඔබට කලින් මිය ගියොත් ඔබට දුකටපත් වෙන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම් ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන් දරුවෝ වෙන්න පුළුවන් සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන් ස්වාමි භාර්යාවන් වෙන්න පුළුවන් කිසියම් කෙනෙක් ඔබ ජීවත් වෙලා ඉඳිද්දි මිය ගියොත් ඔබට ලොකු දුකක් ඇති වෙනවා නම් ඔබ මොකද කරන්න ඕන? අන්න ඒ අයට මෙන්න මේ පංචශීලය කියලා දීලා ඒ අය පංචශීලය සමාදන් කරවන්න ඕන. ඇයි? මිය ගියාට පස්සේ අය සුගතිගාමී තැනකට යන්න ඕනේ ඒකයි. ඔබ කෙනෙක් වෙනුවෙන් මිය ගියපු කෙනෙකුට පින්කමක් කළා පින් අනුමෝදන් කරන මොහොතේ විශේෂයෙන් පාංශුකෝල පින්කම කරන වෙලාවේදී ඒ ඔබේ ඥාතිවරයා සුගතිගාමී තැනක ඉන්නවද? ඒ ඉන්නවා කියන විශ්වාසය ඔබේ හිතේ තියෙනතොත් අන්නේ විශ්වාසය තියෙනවා නම් ඔබ අඬනවද? එහෙම කරන්න වෙන්නේ ඔබට ඇයි? ඔබ යාට කලින් උදව් කරපු නැති නිසා ඒකයි. ඔබ කලින් හරියට ඔබේ යුතුයකමක් පැල්ලා විශේෂයෙන් ඔබේ අම්මා තාත්තා වෙනුවෙන් මේ යුතුයකම ඔබ කරන්නට ඕන. අම්මා තාත්තා ඉන්නව නැත්නම් කරන්න දෙයක් නැහැ. නැත්නම් ඊට පස්සේ ඉන්න වැඩිහිටි මයිට කරන්න ඕන මේක. ඔබ ආදරය කරන මයිට. වැඩිහිටියක් විතරක් නෙමෙයි. දරුවන්ටත් මේක කරන්න ඕන. මොනබොරු මිනිපිරියන්ටත් මේ දහම දීලා තියෙනව නැහැ. සමහර විට ඔබට සිද්ධ වෙන ඔබේ දරුව වෙනුවෙන් පින්කම් කළ පින් අනුමෝදන් කරන්න. මොනබොරු මිනිපිරියන් වෙනුවෙන් පාංශුකුරු කරන්න අත් දවසේ තුන් මාස දාන්න දෙන්න සිද්ධ වෙයි. සමහර විට අපි එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් වෙනුතුනි ප්‍රාර්ථනා විතරක් සමහරට ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ කියලා අපට සාතිකයක් දෙන්න පුළුවන්ද? අපිට බෑ පින්නතුනි. නමුත් අපට එක සාතිකයක් දෙන්න පුළුවන්. අන්නේ මිය ගියපු කෙනා දුගතිගාමි වෙන්නේ නැහැ කියන සාතිකයක් අපට දෙන්න පුළුවන්. ඒ අය ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, දන් දීමෙන්, ප්‍රඥාවෙන් ඉහළ තැනකට අරගෙන තිබ්බොතින් අන්න එදාට අපට සාතිකයක් දෙන්න පුළුවන්. අපට විශ්වාසය ඇති කරගන්න පුළුවන්. ඒ මිය ගිහිපු කෙනා දැන් සුගතිගාමි තැන කැතේ කියලා. මෙන්න මේ මට්ටමට පත් වෙන පිණුතුනි අප දෙන දාණය දානයක් විතරක් නෙවෙයි ඒ දාණය ගැන නිතර හිතන භාවනා කරන ඡාගානුස්සති භාවනා වෙන්නට ඕන. දීපු දාන ගැන හිතේ හිත ඒක සමදයක් විදිහට වඩන භාවනාවක් ඒක. තමන් රකින සීලය හුදෙක් සීලයක් විතරක් නෙවෙයි ඒක සීලානුසුති භාවනාවක් වෙන්නට ඕන. ඒ සීලය ගැන හිතේට ඒක හිතේකම් කිරීමේ භාවනාවක් කරගන්නට ඕන. ඔබ බුදුරජාණන් වහන්සේට දෙන සම්බුද්ධ පූජාව ඔබ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන සම්බුද්ධ පූජාව හුඟක් උදෙත් දානයක් විතරක් නෙවෙයි ඒක බුද්ධානුසුති භාවනාවක් වෙන්න ඕන. ඔබ ස්වාමීන් වහන්සේලාට දෙන දාණය හුදෙක් සාංගික දානයක් විතරක් නෙවෙයි ඒක සංඝානුස්සති භාවනාවක් වෙනවා. ඔබ ශ්‍රවණය කරන ධර්මයේ හුදෙක් ධර්ම ශ්‍රවණයේ පුණ්‍ය කර්ම විතරක් නෙවෙයි ඒක ධම්මානුස්සති භාවනාවක් වෙන්නට ඕන. ඔබ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීම හුදෙක් දෙවියන්ට පින් දීම විතරක් නෙවෙයි ඒක දේවතානුස්සති භාවනාවක් වෙන්න ඕන. දෙවියෝ පිළිපැදපු ශ්‍රද්ධාව සීලය පරිත්‍යාග සීයත් නිසායි ඒ දිවි ලෝකවල ඉන්නේ කියලා ඒ දෙවියන්ගේ ගුණ සිහි කිරීම භාවනාවක් බවට පත් කරගන්න ඕන. බලන්න පින්නතුනි මෙන්න මේත් එක්ක තමන්ට දවසට වැඩිපුර තමන් ඉන්නේ මෙන්න මේ දාන සීල භාවනා බුද්ධ ධම්ම සංඝ කියන මෙන්න මේ කරුණු ටිකත් එක්ක තමයි තමන් දවසට වැඩිපුර ඉන්නේ. ඊට පස්සේ තමන්ගේ මේ ශරීරයට එන ලෙඩ දුක් වයසට යෑම් අනිත්‍යගේ නොසලකීම් ඒ මෙච්චර මතක් වෙන්නේ නැහැ තමන්ට. ඊට වඩා ලොකු දෙයක් මහා නිධානයක් ලොකු ආලෝකයක් තමගේ හිතේ තියෙනවා. පින්නතුනි මෙන්න මේ සුගතිය. මේක තමයි අපේ පළවෙනි පියවර. ඒක එතනින් ඉවරයි ඈ. දැන් බුදුදහමේ වෙනම පැත්තකින් අපි දැන් කතා කරමු. දැන් ඔබ අපි හිතන දැන් සුගති ගාම වෙන හොඳට මානසිකත්වය ඇති කියලා එතන ඉඳන් බුදුහාමුදුරුවෝ මේකම අනුගමනය කළේ මුලින්ම දාන කතා, සීල කතා, සග්ග කතා, ආමනං ආදීනවන් ඕකාරං සංකලේසං කියපු විදිහට දාන කතා, සීල කතා, සර්ග කතා ආදී දේවල් කියනවා. ඒවට කියනවා ආනුපුබ්බේ කතා කියලා. මුලින්ම කියන කතා. ඒ කතා කියලා හිතමුවා සංපත් කරාට පස්සේ ඊළඟට දේශනා කරනවා දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං කියන සාමුක්ඛාන්තික දේශනාව කරනවා. ඔන්න බුදුරහන්තුරු කෙනෙක්ගෙන් විතරක් අහන ලැබෙන පණිවිඩයක් ඊට පස්සේ ලැබෙනවා. අද අප පිනතුනි මාත්‍රක වශයෙන් තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛස්කන්ධ සූත්‍රය. මහා දුක් ගොඩ හැදෙන හැටි ගැන තියෙන සූත්‍රය. වෙනත් විදියකින් කියනවා නම් අපවෙන්නේන පංචකාම සම්පත්තියත් රූපයත් වේදනාවත් පිළිබඳව එහි ආස්වාද ආදීනව නිස්සරණ කියන මෙන්න මේ කරුණු තුන පැහැදිලි කරන සූත්‍රය. මුලින්ම පංචකාම සම්පත්තියේ තියෙන ඒකේ ආස්වාදයක් තියෙනවා නම් සතුටු වීමක් තියෙනවා නම් ඒක මොකද්ද කියලා දේශනා කරනවා. ඒ සතුට වෙන දෙයි ආදීනයක් තියෙනවා නම් ඒක කියනවා. ඊට පස්සේ නිස්සරණය කියන්නේ ඒකෙන් නිදහස් වීම. ආස්වාද කියන්නේ බෙනිෆිට්ස්. ආදීනව කියන්නේ ඩේන්ජර්. නිස්සරණ කියන්නේ ලිබරේෂන්, ලෙටින් ගෝ. දිනක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ සිටින අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා පිරිසක් උදෑසන පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩම කරපු අවස්ථාවේදී උන්වහන්සේලා තේරුම් ගත්තා උදේ වැඩිය කියලා පිණ්ඩපාතේ යන්න. කාලේ වැඩිය කියලා. සමහරට පාන්දරෙම ගෙවලට පිණ්ඩපාතේ ගියාම ගෙවලලයි කියන කාරණයක් තියෙනවා. උදේ වැඩිය කියලා. උදේ වැඩිය කියන තාම කෑම බීම ගෙදර සූදානම් කරේ නැහැ කියලා කියන විදියට වැඩ සමහර. පින්නපාති ගියාම එහෙම කියන පැලක් අය දැන් ඉන්දියාවේ තියෙන කියලා තියෙනවා. අනේ නිසා මේ ආන්දර කල්පනා කළා ළඟ තිබිච්ච අනේ තීර්ථක ආශ්‍රමයකට වැඩම කළා. පාරයින්ම තිබුණා වෙනත් ආගමික පිරිසෙක්ගේ ආශ්‍රමය මේ ස්වාමීන් වහන්සේලා ආශ්‍රමෙට ගියා. ඉස්සර කාලේ එහෙමයි. බුදුහාමුදුරුවෝ තියෙන වැඩම කළා තියෙනවා. කාලේ මේතුරු වෙලා තියෙනවා නම් වෙනත් ආගමික අසුකරට යනවා. ජටිල නිගණ්ඨ ආජීවක මේ ආදී වෙනත් ආගමික ඇත්තක සෝන විඳලා තියෙනවා. වැඩම කළාම ඒ අය කතා කර කර ඉන්නවා නම් කියනවා කෑ ගහන්න එපා මේ ගෞතමයන් වහන්සේ වැඩම කළා තියෙන්නේ. ගෞතමයන් වහන්සේ වැඩිය කතා කරනවට කැමති නැහැ. නිහඬ භාවය යගේ කරන උත්සමේ. ඒ නිසා නිහඬ වෙන්න කියලා ඒගොල්ලන්ම නිහඬ වෙලා සංවර වෙලා තියෙනවා. ඇතැම් විට ස්වාමීන් වහන්සේලා වැඩම කළ තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ, සරියුත් හාමුදුරුවෝ, මේවා මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරපු වෙලාවේ අනිත් අය කියනවා නිස්සබ්ද වෙන නිස්සබ්ද වෙන්න මේ අර නිහඬතාවය යගේ කරන සාරතුරුන් වහන්සේගේ මේ ශිෂ්‍යෝ ටිකක් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා නිහඬ වෙන්නේ කියලා. වන්න පන්සලට ගියාම කල්පනාකාරී වෙන්න ඕන නේද? ඔබ ගැනත් එහෙම අගය කරන ඔබ නිහඬතාවය අගය කරන කෙනෙක් නම් ඔබට ගරු කරනවා අනිත් අය කතාව අඩු වෙනවා. ඒ නිසා කතාව පුළුවන් තරම් අඩු කරන තරමට හොඳයි. කතා කරනවා නම් හොඳ දෙයක්මයි කතා කරන්න ඕන. දහම් කරුණක්මයි, අර්ථවත්දයක්මයි. එතකොට මෙන්න මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරපු අවස්ථාවේදී මේ ආශ්‍රමයේ සුමදව පිළි අරගෙන සුමදව කතා කරලා කාරණයක් අමුතු කාරණයක් කිව්වනි. මොකද කාරණය ඔවුන් කියනවා අපි පංචකාමයේ පිළිබඳව රූපේ පිළිබඳව වේදනාව පිළිබඳව අපි පිරිසිදු දැනගන්නවා ඒක ප්‍රහීණ කරන්න කියලා අපේ ආගමේ සඳහන් කරනවා. ඔබේ ශාස්ත්‍රවරයෙ වෙච්ච ගෞතමයන් වහන්සේ මේ පංචකාමය ගැන, රූපය ගැන, වේදනාව ගැන පිරිසිඳ දැනගන්න, එය දුරු කරන්න කියලා දේශනා කරනවා. ඒ නිසා අපි ඔබලාගේ අතර තියෙන වෙනස මොකක්ද කියලා අහුවා. එතකොට බලන්න ඒත් මේ කාරණා යම් කිසි මට්ටමකින් ප්‍රගුණ කළා කියනවා. භාවිත කළා කියනවා. මොනවද? ඒ තමයි පංචකාම සම්පත්තියෙන් අයින් වෙන එක. රූපේ නිදහස් වෙන එක. ඒ වගේම වේදනාවෙන් නිදහස් වෙන එක. බලන්න ඒගොල්ලන් පංචකාම සම්පත්තියෙන් අයින් වෙන කියලා මොකද කළේ? ඒ අය කලේ බොහෝ විට රූප නොබැලී ඉන්න ඇස් දෙක පියාගෙන ඉන්න සමහරලාට. ඇතැම් විට රූපේ නිදහස් වෙන කියලා බඩමුට්ටු ටික ටික අඩු කරනවා. ඥාති මිත්‍ර ආදීන් අඩු කරනවා. ගෙවල් දොරවල් අත්හරිනවා. අන්තිමට ගිහිල්ලා ඇඳුම් ටිකක් අත්හරිනවා. ඒගොල්ලන් රූපේ නිදහස් වෙන උත්සාහ කළේ එහෙම. පංචකාම සම්පත්තිය නිදහස් වෙන කළේ එහෙම. පව් නේද? එතකොට ඒ විතරක් නෙවෙයි, ඒ අය රූපේ නිදහස් වෙන ඊටත් වඩා ඉහළට ගිහිල්ලා ධානයක් අඩපුවා ඉන්නවා. ප්‍රථම ධානය, ද්විතිය ධානය ආදී රූපාවචර ධානයක් ලබාගෙන ඒ විතරක් නෙවෙයි රූපේ නිදහස් වෙන, කාමෙන් නිදහස් වෙන කියලා අරූපාවචර ධානවලටත් පත් වෙනවා. ආකාසානංචායතන, විඥානංචායතන, අකින්චඤ්ඤායතන, නේව සංඥානාසඤ්ඤායතන කියන මෙන්න මේ අරූප ධානවලටත් පත් වෙන එකක් කියන්නේ. එතකොට එහෙම පිරිසක් තමයි මේ කතා කරන්නේ නිකන් අය කියලා හිතන්න එපා. ඒ අය තියාගුණගේ සම්ප්‍රදාය තුල උපරිම ලෙස ඒ අය මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කළා. අවංකව. ඒගොල්ලන්ගේ දර්ශන අඩුපාඩු ගන්න තිබුණේ ඒක වෙනම කතාවක්. නමුත් ඒ අය ඉතාම සත්භාවයෙන් මේ කරන්නේ. දැන් ඇඳුම් ටිකක් අයින් කළා නිකන් වෙන ලාභයකට ඉන්නවා කියලා හිතනවද? නෑ නේ නේ. කොච්චර කැපවීමක්ද බලන්න. සමහර මුළු ජීවිත කාලයම හරකෙක් වගේ ඉන්නවා, බල්ලෙක් වගේ ඉන්නවා, එළුවෙක් වගේ ඉන්නවා, අජවෘත, ගෝවෘත, සුනකවෘත මේව රකින්න මේ කට්ටිය. ඒ සතා වගේම හතරගාතේ යන්නේ. ඒ සතා වගේම බිම දාපු කෑම කන්නේ. භාජනයකට දාලා අතින් එම කන්නේ මේ කට්ටිය. ඒ වෘතේ අවුරුදු 20 30 අනුගමනය කරන්න ඉන්නවා. බලන්න කොච්චර කැපවීමක්ද කියලා. අන්‍ය වෙනි පරිසරයක් මත තමයි මේගොල්ලන් කියන්නේ අපි පංචකාම සම්පත්තියෙන් වෙන් වෙන්න, රූපයෙන් වෙන් වෙන්න, ඒ වගේම වේදනාවෙන් වෙන් වෙන්න අපත් පුහුණු කිරීම කරන මේ සඳහා කටයුතු කරනවා. ඔබේ සාස්ෘර වෙච්ච ගෞතමයන් වහන්සේ මේ සඳහායි දේශනා කරන්නේ කියලා දේශනා කළාල්ලා. ඔහු වහනවා මේ දෙක අතර තියෙන වෙනස මොකද කියලා. ඔහුට ඒ ස්වාමීන් වහන්සේලාට මේ වෙනස කියාගන්න බැරි වුණා. එහෙම පැහැදිලිවම ලොකෝට විග්‍රහ කරගන්න බැරුණා ආඳුරන්න. ඒ ආඳුරෝ නිහඬවම නැවත ආවා. ඇවිල්ලා පින්ඩ පාදෙත් කරගෙන පින්ඩ පාදෙත් වළඳලා බුදුරජාණන් වහන්සේගේ සමීපයට ඇවිල්ලා මේ කාරණේ කිව්වා. ස්වාමීනි අද අපි උදේ පින්ඩ පාදේ වැඩියා. වැඩපු වෙලාවේ උදේම නිසා අපිට වෙලාව තිබුණා. අපි ඒ නිසා අන්‍යාගමික අසපුවකට ගියා. ගිහින් වෙලාවේ එයයි කියනවා ඒ පංචකාමයේ රූපය වේදනාව දුරු කරන්න පිළිසින් දැනගන්න කටයුතු කරනවා. ගෞතමයන් වහන්සේත් එහෙම කටයුතු කරනවා. ඒ නිසා අපි දෙපිරිස අතර මේ දේශනාවේ තියෙන වෙනස මොකක්ද කියලා සඳහන් කරන්න කියලා. වෙනසක් තියෙනවද කියලා අහුවා. බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට සඳහන් කරන ඕ මහණෙනි අපේ වෙනසක් තියෙනවා. අපේ එක අරතරම් සරල නෑ. ඊට වඩා පුළුල් විග්‍රහයක් මේ සම්බුද්ධ ශාසනය තුල තියෙයි කියලා සඳහන් කළා. ඔන්න පින්නතුනි මෙතන ඉඳන් මේ කාරණා ටික හොඳට අහගන්න. පළවෙනි කාරණය මේ පංචකාම සම්පත්තිය කියන කාරණය. ඒ මොකද්ද? පංචකාම සම්පත්තිය කියලා කියන්නේ නැත්නම් පංචකාම ගුණ කියලා කියනවා. ඒ තමයි ඇසින් දැකිය යුතු චක්කු විඤ්ඤේය, ඉත්තා, කන්තා, මනාකා ආදී වශයෙන් සඳහන් කරනවා. ඇසින් දැනගත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය වූ, කාමෝප සංහිතා රජනීයා, කාමයෙන් යුක්ත වූ රජනීයා, කෙලෙස් ඇතිවීමට හේතු වෙච්ච ස්වභාවයක් තියෙනවා. එවැනි රූප තියෙනවා. ඇතින් දකින තමන් කැමති රූප තියෙනවා. ඉෂ්ඨකාන්ත මනාප රූප තියෙනවා. ඒ වගේම තමන්ගේ කන් දෙකෙන් අහන්න ඉෂ්ඨ මනාප කාන්ත කාමූප සංගීත රජනීය වූ ශබ්ද තියෙනවා. ඇසෙන් රූප දකිනවා, ඒ වගේම කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, ශරීරයෙන් පහස කියලා මෙන්න මේ තමන් කැමති ස්පර්ශ තියෙනවා නම් අන්න ඒවට කියනවා පංචකාම ගුණ කියලා. ඒ වගේම තමයි අපි ආස්වාදයක් ලබන්නේ. මොන වගේද? ඇත්තට ගෝචර වෙන තමන් කැමති රූප. අන්නේ රූප දකින්න තමයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. හොඳ ප්‍රියමනාප රූප දකින්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම අපි කන් දෙකෙන් ඊටාම කැමැතිම දේවල් අහන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. දැන් යම් කිසි කෙනෙක් ඔබ ගැන හුවා ගුණ කතන කියනවා නම් ඔබ යාට හරීම කැමතිනේ. යාත් එක වැඩිපුර කතා කරනවානේ. ඔබ කැමති හාමුදුරු කෙනෙක් වුණා සමහරයි කැමති හුවා ගුණ කතන කරනවා නම් හරිය කැමති. හොඳ හාමුදුරු කෙනෙක් කියලා කියනවා. නාසියනොත් තේන හොඳ සුවඳ වර්ග ලබන්න හුඟක් මාසිය. දිවෙන් රස ඒත් එහෙමයි. හොඳට රසද කැම වෙනට හරිය කැමති කට්ටිය. ඒ වගේ රසවත් කැම තියෙන තැන් වලට යන්නත් අපි කැමති නේද? තින්කම් වලට උනත් නේ. ඒ වගේම කායට හොඳ පහස ලබන්න කරන අපි කැමති. එතකොට මෙන්න මේකට කියනවා මේවට කියන්නේ පංචකාම ගුණ කියලා. මේව කාම නෙවෙයි පින්නතුනි. ලක්ෂණ රූප ලක්ෂණ ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා මේව කාමයන් නෙවෙයි. මේවට කියන්නේ පංචකාම ගුණ කියලා. එතකොට ඇසවත් නෙවෙයි කාමයේ කියන්නේ, රූපයක් නෙවෙයි කාමයේ කියන්නේ නම් මොකද්ද? නේතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ හිතේ ඇතිවන සංකල්පය මේ රාගය තමයි කාමය කියලා කියන්නේ. ඒ නිසා ලෝකේ ලස්සන දේවල් කාමයන් කියලා නෙවෙයි කියන්නේ, ඒව පිනතුනේ අපේ පෙර පිනට ලැබෙන ඉෂ්ඨ විපාක. ඒව බැහැර කරන්න කියලා බුදුදහමෙන් නැහැ. නමුත් වෙනත් ආගම්වල අය ඔබ බලන්න ඉන්ද්‍රිය වාහන සූත්‍රය, ඒකේ පාරසාරිය කියලා බ්‍රාහ්මණය කියනවා. ඒ බ්‍රාහ්මණය ඔහුගේ ශ්‍රාවකයන් කියන්නේ මොකද්ද? ප්‍රියමනාප රූප නොදෙක ඉන්න, ප්‍රියමනාප ශබ්ද නොහා ඉන්න, කන් දෙක වහගෙන ඇස් දෙක වහගෙන ඉන්න කියලා කියන්නේ. ඕන්නේ ඒගොල්ලන් ඉන්ද්‍රිය වාහන. බුදුරජාණන් වහන්සේ ආනෝ එහෙනම් උපතින් අන්ධයි බිහිලි අය බාහිර ඉන්ද්‍රිය පුද්ගලයන්ද කියලා. එහෙම වෙන්නේ නැහැ. බාහිර රූපේ ලස්සන දෙයක් පේන්නේ පිණිසුනේ මේ වෙලාවට ඇතැම් විට මිහිරි හඩක් ඇහෙන්නේ අපේ අතීත කුසල කර්මයක ඉස්ත විපාකයක. ඒක බැහැර කරන්න කියලා නැහැ. ඒකට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. ඒ දුක්ඛ සත්‍ය පරිඤ්ඤය කියලා තියෙන්නේ පිළිසින දැනගන්න කියලා තියෙන්නේ. ඒක ප්‍රහිණ කරන්න කියලා නැහැ. ප්‍රහිණ කරන්න කියන්නේ මොකද්ද? අන්න ඒ ඇහැට රූපයේ පතිතුමාට පස්සේ ඒක නිරුද්ධුනාට පස්සේ ඒක ඇතිදයක් හැටියට බාහිරට හිත විඥාන ත්‍ිතියක් කර ගැනීම තමයි අන්න ඒ වැරදි දර්ශනය තමයි බැහැර කරන්න කියලා තියෙන්නේ. අන්න එතෙන්ටයි මේ වචන ටික තමයි පරිස්සම්පාදයේ අංග විදියට තියෙන්නේ. අවිඥා සංඛාර විඥාන නාම රූප සලායතන, එතන තියෙන සලායතන පිනතුනේ අර විපාක මට්ටමේ ආයතන නෙවෙයි. එතන තියෙන නාම රූප, ඒ කියන රූපය, මේ තියෙන රූපය මේකට විපාක මට්ටමින් කර්මදායයක් විදිහට ලැබෙන රූපය නෙවෙයි. මේ රූපේ නිරුද්ධුණාට පස්සේ අර බාහිර අවිද්‍යාවෙන් ගන්න රූපය තමයි මේ නාම රූපය යටතට ගන්න. අන්න ඒක තමයි දුකට හේතුව. ඒක අවිද්‍යාව පාදක තියෙන දෙයක්. එතකොට අර මුලින් කියන රූපයට රූපේ යථා ස්වභාවය නොදෙන අපි ඒකට ආස්වාදය කරනවා නම්, ඒකට සතුට වෙනවා නම් අන්න ඒකට කියන රූපේ ආස්වාදය කියලා. බාහිර ලක්ෂණ රූප ශබ්ද ආදී පිළිබඳව දකින කොට අපට ඇත්තටම සතුට තියෙන්නේ බාහිර රූපේද? බාහිර රූපේ සතුට එන්නේ සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ බාහිර රූපෙන් කියලා නේ. බාහිර දෙයකට ආශා කරන නම් අපට හිතෙන්නේ ඇත්තටම බාහිර දෙයකට ආශා කරන්නේ කියලා නේ. දුකට හේතුව මොකක්ද කියලාද බුදුහාම දේශනා කරන්නේ? තෘෂ්ණාවනේ දුක සමුදය සත්‍ය තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව මොකද්ද? නන්දි රාගය කියන එක තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන මිස්සන්ද ටිකට තියෙන ආසාව. එතකොට අපි ඒක බාහිරට පදිත කරගන්න කොහොමද? අපේ කැමැත්ත තියෙන මේ පැත්තේ ඒ කැමැත්තට එකම දේවල් බාහිර තිනවතින් ඒ ටිකට අපි කැමති. ඒකට අකමැති දේයන් බාහිර තිබ්බොත් මොකද? ඒකට ගැටෙනවා. ඔක තමයි හේතුව. හේතුව මෙහෙ තියෙන්නේ. අපි හිතන්නේ හේතුව තියෙන බාහිරය කියලා. දරුවෙක් බලන්න. දරුවා අපට කැමැතිව ඉන්නකම් හොඳයි. දරුවා අපි කරුකම් කරගන්නවා නම්, වැටෙනවා නම්, තුවාල කරගන්නවා නම් කොහොමද? කැමතිද අපි? මොකද අපි කියන්නේ? දඟලන්න එපා, මට දුක් දෙන්න එපා, මට ස්ත්‍රීතාවය ගන්න රස්තියාදු වෙන්න වෙනවා. මොනව කරන්න එපා. මොනව කිය කියන බණින්නේ නේ? එතකොට ආසාව තියෙන කොහෙද? මෙහි තියෙන ආසාව. ඒ දරුවාම ඔබට අකීකරුණොතින් බැරි වෙලත් කොහමද? අකීකරු වෙලා ලොකු වරදක් කරුවොතින් විවාහයකින් වගේ දරුවට කෙලිතුරු කරගෙන කිවිච්චේවට මොකද කරන්නේ? දරුවට පේන්නම වෙන කෙනෙකුට දෙනවා. වැඩිහිටි නිවාසයකට, අනාථ නිවාසයකට ඔක්කොම එක දෙනවා. හොඳ පාඩමක් උගන්නන්න කියලා. පින්නතුනි ආසා කළ තින මෙහාට. මෙහි තියෙන ආසාව. ඒ ආසාවට බාහිර කෙනා කැමැත්තෙන් ඉන්නකම් හොඳයි. පොඩ්ඩක් හරි ඒකට නූලක් හරි හැම වෙච්ච ගමන් කොහමද? රාගයේ කියන එක පින්නතුනි හරියට කාසියක එක පැත්තක් වගේ. එක පැත්තක රාගය, අනිත් පැත්තේ පටිගේ ද්වේෂය. එක දශම ගානක වෙනසක් තියෙන පින්නතුනි. යෝ රූපං අභිනන්දති සෝ දුක්ඛං අභිනන්දති. යම් කිසි කෙනෙක් රූපේ සතුට වෙනවා නම් ඔහු සතුටලා තියෙන මොකෙද? ඔහු දුකේ සතුට වෙලා තියෙනවා. ඔබේ දරුවා විභාගයේ සමත් වෙනකොට ඔබ හුඟක් සන්තෝෂයි. ඒ දරුවා සතුට වෙච්ච පමණටම ඔබ දරුවා විභාගයේ අසමත් වුණොත් කොහොමද? ඒ පමණටම දුක් වෙනවා. හැබැයි අල්ලපු විතර නම් මේ විභාගයේ අසමත් වුණා දුක් වෙනවද? ගානක්වත් නැහැ නේ. සමහර සතුට වෙනවනේ. එතකොට බලන්න තමන්ගේ දරුවාට බාහිර කෙනෙක් විභාගයේ අසමත් වීමෙන් නම් හෝ සමත් වීම මත දුක හෝ සතුට ආව නම් අනිත් දරුවා විභාගයේ සමත් වීම අසමත් වීම මත ඔබට දුක සැපෙන්නට ඕන. එනවද එහෙම? එහෙම නැහැ පින්නතුනි. එතකොට මෙන්න මේ පංචකාම සම්පත්තියත් එක්කම මේ ආස්වාදය අපි තේරුම් ගන්න වගේම ඒ ආස්වාදයේ හේතුවත් අපි දහමට අනුව නොනේ තේරුම් ගන්නට ඕන. එතකොට යමක ආස්වාදය කියලා කියන්නේ කාමයේ ආස්වාදය කියලා කියන්නේ මොකද්ද? අපි කැමති රූප, ශබ්ද, ගන්ධ, පොට්ටබ්බ, ස්පර්ශ කියන මෙන්න මේ කාරණාවල තියෙන ආසාව. ඒක ආස්වාදය. හැබැයි බාහිර රූපයකට පදිත කරාට ගැඹුරින් බලන් ගත්තට පස්සේ බලනකොට අභ්‍යන්තරෙම තමයි ඒක තියෙන්නේ. මේක තමයි රූපේ කාමයේ තියෙන ආස්වාදය. ඊට පස්සේ ඒ ආස්වාදය පවත්වා ගන්නට ගිහිල්ලා අපට ලොකෝ ආදීනව ටිකක් විඳින්න ඕන. නිකම් බෑ. මේකේ ආස්වාදයක් තියෙන බුදුහාමුදුරුව ආස්වාදයක් නෑ කියලා කියන්නේ නෑ. සූත්‍ර ගණනාවක දේශනා කරනවා මේ රූප ශබ්දාදිය ප්‍රියමනාප වෙනකොට ඒකේ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය තියෙන නිසාම තමයි සත්වයා මේ තරම් රූපය කෙරෙහි බැඳී තියෙන්නේ කියලා. හැබැයි ඒ ආස්වාදය අල්ප ආස්වාදයි බහු ආදීනවයි. ආස්වාදය අඩුයි, ආදීනවේ වැඩි. ඉතාම සුළු ආස්වාදයක් සඳහා මේ සත්‍ය අප්‍රමාණ ආදීනව ටිකක් ඉන්නවා. බලන්න ප්‍රතිරක්ෂා කරනවා, පැය ගණන් වැඩ කරන්න වෙනවා මේ කාම සම්පත්තිය නඩත්තු කරගන්න, මේන්ටේන් කරන්න නිකන් ගෙදරින් ඉන්න පුළුවන්ද? පස්සේ වැඩ කරන්න වෙනවා. ඊට පස්සේ ඉන්න තැන් වලට දුර ගමයි යන්න වෙනවා. අවුව, වැස්ස, උස්නේ සියල්ලක්ම විඳ දරා ගන්න වෙනවා. මෙන්න මේව තමයි ආදීනවා. ඒ වගේම තමා කැමති විදියට ඒ වගේ වැටුප් පාදී නොලබනකොට, උසස් වීම නැති වෙනකොට දුකට පත් වෙනවා. ආදීනවා. මේ උපයන ධනය සාර්ථක ඉපෙව්ව ඒව රජවරුන්ගෙන් ආරක්ෂා කරගන්න සොර සතුරෙන්, ගින්නෙන්, සහභාගී උපද්දර වලින් ආරක්ෂා කර ගන්න තාත් මහන්සියලු. කින් සොරස් දානේනේ. පින්නතුනි මෙන්න මේ අප්‍රමාණ දුක් එකක් ඉඳෙනවා. ඒ විතරක් නෙමෙයි මේ උපයපු ධනෙ රජවරුන්ගෙන්, සතුරන්ගෙන්, වෙනත් අයගෙන් ආරක්ෂා කර ගන්න විශාල මහන්සියක් වෙන සිද. ඒ විතරක් නෙමෙයි මේ ධනය වෙනත් කෙනෙක් වරකම් කරන්නාවොත් ඔවුන් එක බැන ගන්නවා, ගහ ගන්නවා, ජීවිත හානියක් කරා වුණත් යනවා. ඒ විතරක් නෙමෙයි මේ පංචකාම සම්පත්‍ය උදෙසා අම්මල තාත්තල දරුවොත් එක රණ්ඩු වෙනවා, දරුවෝ අම්මලත් එක රණ්ඩු වෙනවා. රජවරු රටවැසියන් එක්ක, රටවැසියන් රජවරු එක්ක, රටවැසියන් ගෘහපතියන් එක්ක, ගෘහපතියන් සාමණේරයෙක් එක්ක. මේ වගේ විවිධය කලහ, විවාද, සංවාද, ගැටුම්, වාද විවාද බොහොමයක් ඇති වෙනවා මෙන්න මේ පංචකාම සම්පත්තිය විඳින ගිහිල්ලා. ඒ විතරක් නෙවෙයි අවසාන වශයෙන් දෙන්නේ අතර ඇති වෙන ගැටුම් ඉදන් නිවසක් තුල තියෙන ගැටුම්, ගමක් තුල තියෙන ගැටුම්, රටක් තුල තියෙන ගැටුම්, රටක නායකයන් මේ පංචකාම සම්පත්තිය දැඩිව පිළිගුණොත් මොකද වෙන්නේ? ඔව්, ඊට පස්සේ විඳින දින දුක දන්නවනේ නේ. මිනිස්සුන්ට සියල්ලක්ම ලෝකේ දුප්පත් වෙච්ච රටවල් බලන්න පින්නතුනි. දුකේ මින රටවල්. ඇයි හේතුව? සම්පත් අඩු වීමද? නෑ පින්නතුනි. මොකද ප්‍රධාන හේතුව? ඒ පාලකයන්ගේ තියෙන මේ ධනයට තියෙන දැඩි ආසාවෙන් ඒගොල්ලන්ගෙන් සිදුවෙච්ච අකටයුතු කන් නිසා තමයි රටවල මිනිස්සු දුකින්නේ. බෙහෙත් ටිකක් නැහැ, කෑම ටිකක් නැහැ, නිවාස නැහැ, මංමාවක් නැහැ. මේ බොහෝ දුක් කරදර වලින් සමහර මහද්වීපෝලයි ගත කරන්නේ. අවසාන වශයෙන් පින්නතුනි දඬු මුගුරු ආදී අරගෙන ඒ වගේම නඩුවව කියා ගැනීම, දඬුවම් දීම ආදී මේ සියල්ලටම පෙළඹෙන හේතුව තමයි මෙන්න මේ පංචකාම සම්පත්තියට තියෙන ආසාව. එතකොට මෙන්න මේ ආසාව කිසියම් පමණකට අඩු කරන්න තමයි මොකද තියෙන්නේ? මෙන්න මේ පංචශීල ප්‍රතිපදාව තියෙන්නේ. බලන්න අර තමන්ගේ ඉන්ද්‍රිය පිනවන්න ගිහිල්ලා gedara ඇතිවන කලහ කෝලහ අර ඉඳලා රටවල් අතර යුද්ධ වලට ගිහිල්ලා අවසානයේ ලෝක යුද්ධයක් කරා යන්නේ මොකද්ද? මෙන්න මේ පින්නතුනේ කාමයේ තිරාදීන මුළු ලෝකයක් යුද්ධයකට සම්බන්ධ වෙනවා තේ මොකක් වේද? අද දින තාක්ෂණයත් එක්ක. ඔව්, ඒක මොහොතින් මේ සත්‍යයන් මිනිසයා මිහිමතෙන් තුරන් කරන්න පුළුවන් ආයුධ සියල්ලක්ම ස්ථානගත කළ තියෙනවා. පින්නතුනේ ඒ තරම් මට්ටමට මේ කාම සම්පත්තිය ආදීනව සඳහන් කරනවා. අර ආස්වාදයේ තමන් කැමති ප්‍රියමනාප දේවල් ගන්න පැත්ත ආස්වාදයේ ඒක බෙනිෆිට් එක ඒක අනවශ්‍ය විදිහට ගන්න කියොත් සීමාන්තික අනිත් පැත්තෙන් ආදීනව gedara ඇති වෙන කලා සංවාද ඉඳලා ලෝක යුද්ධයක් ඇති වෙලා මේ මුළු මානව සංහතියම මිහිමතින් තුරන් වීම දක්වාම වූ ආදීනව ටිකක් ලෝකෙ තියෙනවා. මෙන්න මේ ආදීනව බුදුහාම දේශනා කළා. අන්නේ ආදීනවයේ තමයි දුක විදියට සඳහන් කළේ. දුක් විඳින සිදුවීම. ඊළඟට පින්නතුනේ මේ ආදීනවයේදී නිතරම සඳහන් කරන කාරණයක් තියෙනවා, අනිච්ච, දුක්ඛ, විපරිණාම කියන කාරණා. එවැගේම ආදීනව දස්සාවේ කියන කාරණය දක්වලා තියෙනවා. ඊළඟට මෙන්න මේක දැකපු කෙනා, මෙන්න මේ පංචකාම සම්පත්තියේ ආදීනව දැකපු කෙනා මොකද කරන්නේ? ටිකෙන් ටික ඒක නිස්සරණයට, නිවීමට, නොඇලීමට යනවා. ඔහු දකින්නවා මේකේ ආස්වාදයක් තියෙනවා. හැබැයි මේක දිගින් දිගටම පාස්සා ගත්තොත් මහා අනර්ථයක් වෙන්නේ කියලා දැකලා ඔහු ආස්වාදයේ විඳට ඔහු ආස්වාදයේ අන්තියට යන්නේ නැහැ. අන්තියට නොගෙහිලා ඔහු ක්‍රමානුකූලව නිස්සරණය වෙත යනවා. අන්නේ නිස්සරණය කියන්නේ අර ඉෂ්ට වූ කාන්ත වූ රූපයන් සීමාන්තිකව සොයාගෙන යෑමෙන් නික්මිලා සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනා සම්මා සංකප්පය ඇති කරගන්නවා. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිනිසා සංකප්ප කියන කාරණේ. නෙක්ඛම්ම කියන්නේ මේ පංචකාම සම්පත්තියෙන් අනිත් පැත්තට යනවෝ. ඇයි ඌ දන්නව කොච්චර රූප බැලුවත් ලෝක සත්‍යා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාතෝ. හැමදාම මදි කියන හැඟීමෙන් ඉන්නේ, කිසි දවසක තෘප්තිය අවසන් කරන්න බෑ. අන්න ඒ නිසා මේක නැත්තා මොකද කරන්නේ? අර කාමේසු චන්දරාගා විනයෝ චන්දරාග පහන. අර කාම සම්පත්තියේ තියෙන රාගයේ ආශාව දුරු කරලා ඔහු ඒක ප්‍රහින කරනවා. මෙන්න කාම සම්පත්තිය ගැන කියපු කාරණේ. ඇස පිනවල රූප බලන්න තියෙන தත්ත්වය මෙයාදී කරන. දැන් මේක අපි ඊළඟ පියවරින් තවත් ගැඹුරින් විස්තර කරන කාරණයක් තියෙනවා. ඒකත් ඔබ අවධානය හිටියොත් ඔබට දැනගන්න පුළුවන්. අපි මේ මුලින් මේ සරලවයි මේ කාරණා කියන්නේ. දැන් මුලින් පංචකාම සංකප්පය ගැන කිව්වී. ඊට පස්සේ රූපය ගැන සඳහන් කරනවා. රූපේ ගතොත් රූපේ ආස්වාදයක් තියෙනවා, රූපේ ආදීනයක් තියෙනවා, රූපේ නිස්සරණයක් තියෙනවා. මොකද රූපේ තියෙන ආස්වාදය? රූප අතරත් විශේෂයෙන්ම කාන්තාවන් ගත්තොත් පිරිමිට තියෙන කැමැත්ත, පිරිමිය ගත්තොත් කාන්තාවන්ට තියෙන කැමැත්ත. නමුත් බොහෝ විට වැඩිපුර ආකර්ෂණය වෙන්නේ කාන්තාවට නිසා වැඩිපුර තැන්වලදී කාන්තාව තමයි අරගෙන තියෙන්නේ. හොඳ පැත්තට යන අරග පැත්තට දෙපැත්තටම අරගෙන තියෙන කාන්තාව තමයි ඉස්සෙල්ලෙන් සමනාප වෙන්නේ පොබල. දැන් ගුණ කියන්නේ ගැත් එහෙමයි. අම්මගේ ගැන තමයි ගුණ කියලා තියෙන්නේ. ඒ නිසා නේ කියන්නේ පිය තුම නමට ගුණ ගීරිය වුණාමද කියලානේ. ඔව් ගුණ කියන්නේ ගැත් අම්මලගේ ගුණ තමයි කියන්නේ. අඩුපාඩු කියන්නේ ගැත් කාන්තාවගේ පැත්තේ තමයි කියන්නේ. හැබැයි ඒ වගේම අගුණ ටිකක් පිරිමි පැත්තේ තියෙනවා. ගුණත් එහෙමයි. කාන්තාව ගැන කියද්දිම අම්මගේ ගුණ කියද්දිම තාත්තගේ ගුණත් එහෙම තියෙනවා. මාතා මිත්තන් සගේ ගානේ අම්ම තමයි ගෙදර ඉන්න හොඳම මිතුරිය කියලා කියලා, ඒ වගේම තාත්තා ගෙදර ඉන්න හොඳම මිතුරා කියලා තියෙනවා. එතකොට මෙතන නිතරම කාන්තාව තමයි ඉහලින්ම අරගෙන තියෙන්නේ. දැන් මව්පිය ගුණ කියලා නේ කියන්නේ නේ? පිය මව් ගුණ කියලා කියනවද අපි? මව්පිය ගුණ කියලා නේ කියන්නේ? මව්පිය උපස්ථානේ. අම්ම තමයි ඉස්සෙල්ලම ගන්නේ අපි. ඒක තමයි සාමාන්‍ය ලෝකේ කියන විදිය. ඒ නිසා ඔබ හිතේ අමනාපයක් නිකුත් ඇති කරගන්න එපා මේ කියන ඒවට. පින්නතුනේ කියනවා රූපය ගැන ආස්වාදයක් ඇති වෙද්දී ගන්න උපමාව කවුද? අවුරුදු 15ක 16ක ගැහණු ළමෙක් ගන්න. ඒ ගැහණු ළමයා හුඟක් මහතත් නෑ, කෙට්ටුත් නෑ, හුඟක් උසත් නෑ, හුඟක් මිටිත් නෑ, හැම පැත්තෙම ලස්සන කෙනෙක්. පිරිමි ළමෙක් නම් අපි අවුරුදු 20ක 22ක වගේ කියලා ගන්න. එතකොට මෙන්න මේ කෙනාට යම් කිසි කෙනෙක් ආසාවක් තියනවා නම් ඒ වයසින කෙනාගේ කොණ්ඩෙට කැමති, රූපෙට කැමති, කටහඬට කැමති, හැම පැහැයට කැමති, හැම දෙයකටම කැමති. එතකොට මෙන්න මේක තමයි රූපේ ආස්වාදයේ විදිහට කියන්නේ. එතකොට මෙන්න මේ රූපේ ආස්වාදය පස්සෙම ගියොත් මොකද වෙන්නේ? අනිත් ඒවා ඔක්කොම කඩාකප්පලා යනවා. පිරිමි කෙනෙක් පස්සේ ගියත් එහෙම තමයි. එයාගේ තියෙන අධ්‍යාපනයේ ගෞරවයේ කීර්තිය ඔක්කොම නැති වෙන්න පුළුවන්. ඒව සීමාන්තික ගියොත්. එතකොට මෙන්න මේ ආස්වාදයක් නැහැ කියන්නේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒ ආස්වාදයත් එක්ක මේකේ ආදීනවට ඉබුත් කියනවා. අන්නේ ලස්සනට ඉන්න කාන්තාව හැමදාම හිමි ඉන්නවද? නෑ නේ නේ. ටිකෙන් ටික මේ 16 ඉන්න කෙනා 18 වෙනවා, 20 වෙනවා, 25 වෙනවා, විවාහ වෙනවා, දරුවෝ ලැබෙනවා, 40 වෙනවා, 50 වෙනවා, 60 වෙනවා. ඊට පස්සේ ලස්සන ධර්ම. ඊට පස්සේ 70 වෙනවා, වැඩිහිටි නිවාසයට යනවා, කුදු ගැහෙනවා. ඔන්න බලන්න. යාම ඇඳේ වැතිරිලා කැතකුණු ටික වගුරුවාගෙන ඒ ඇඳ තුල යා ඉන්නවා. අර රූපය ආදීනව බලන්න කියලා කියනවා. ලස්සන රූප වලට ආසාවෙන් ඉන්න අය පිනතුනි ටිකක් ඒ අය අසනීප වෙච්ච වාටු වලට ගිහිල්ලා බලන්න. ඒ අය හදිසි අනතුරු වලට පත් වෙච්ච තැන් බලන්න. වැඩිහිටි නිවාස වලට ගිහිල්ලා බලන්න. විශේෂ රෝග පිළිකා වෙන රෝග වලට පත් වෙච්ච අවස්ථා බලන්න රූපය ආදීනව. එතකොට බුදුරජාණන් වහන්සේ රූපේ ආස්වාදයක් නැහැ කියලා නැහැ. රූපේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒ ආස්වාදයේ දිගින් දිගටම ඒ විදිහට පාස්වාගෙන යන්න බෑ. නමුත් මුළු කලා ලෝකයම කරන්නේ කොහොමද? හැමදාම ඒ ලක්ෂණමය වේදිකාවට ගේනවා. වයස ටිකක් වැඩි වෙනකොට ඒ අය වේදිකාවෙන් පිටුපස්සට දාන ඊළඟ කට්ටිය ගන්නවා. වෙනන් දැනීම වලට ඒ වගේ. හැමදාම ලස්සන පිරිසක් තමයි ඉන්නේ වයසකයි ඊට පස්සේ පැත්තටවත් ගන්නෙ. ඒ අය ඊට පස්සේ සුද්ධ පවිත්‍ර කරන්න ඒවට ගන්නෙ. මුලදී වේදිකාවේ ඉතරා පහ වෙනකොට පිටිපස්සේ ඉතින් දස් බීන් අයින් කරන්න ඒවට තමයි ගන්නෙ. පින්නතුනි මෙන්න මේක තමයි ආදීන වේ කියලා කියන්නේ. ආස්වාදයේ කියලා එකක් තියෙනවා. හැබැයි ඒක ආස්වාදේ ඉතාම ටික කලයි. ඒක ඉතාම ඉක්මනින් ගෙවිල යනවා. ඊට පස්සේ වැඩිපුර තියෙන මොනවද? වැඩිපුර තියෙන ආදීනෝ පින්නතුනි. අල්ල පාස්වාදය බහු ආදීනෝ. ඊළඟට මේ වයසට ගිහිපු කෙනා එතනින් නවතිනවද? මියා මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙච්ච ශරීරය ගැන ඊට පස්සේ කාර්නාඩික කියනවා. මොනවද? ඒක උද්දුමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක, විඛායිත කොහොම ගිහිල්ලා අට්ටික දක්වා, ඇට සැකිල්ල දක්වාම ටිකෙන් ටික වෙනස් වෙමින් ගිහිල්ලා වැලි දූවිලි මට්ටමට අර ලක්ෂණ 16 හැවිරිදි කාන්තාවපත් වෙන ආකාරය කියනවා. රූපය ආදීනවා. මෙන්න මේක දැකලා මෙයා මොකද කරන්නේ? නිස්සරෙන්ටපත් වෙනවා. අන්න ඒ රූපය ගැන තියෙන චන්දරාගය ටිකෙන් ටික අඩු කරගන්නවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ආස්වාදයක් තියෙනවා නම් ආදීනවකුත් බුදුහාරු කියලා කියනවා නම් හැම දෙයකටම එහෙනම් ආස්වාදයේ විඳලා ඉන්න ඕනද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද? බුදුහාමුදුරුවෝ ගිහි කාලේ විවාහ වුණ දරුවෝත් ලැබුවා. ඒ නිසා අන් හැම කෙනෙක්ම විවාහ වෙලා දරුවෝ ලැබලා මහණෙන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන් නේ? එහෙම ගන්න නෑ පින්නතුනි. බුදුහාඳුරන්ගේ චරිතය සුවිශේෂ චරිතයක්. එහෙමනම් බුදුහාඳුරෝ සරියුත් මුගලන් අය ප්‍රධාන ශ්‍රාවකව දෙන්නටවත් අඩු ගන්න කියන එහෙනම් විවාහ වෙලා දරුවෝ හැදලෙන්න කියන. එහෙම කියලා නෑ පින්නතුනි. අවුරුදු 7 ඉඳන් තේරුණා නම් තේරිච්ච මොහොතේම මෙතෙන්ට එන්න ඕන. ආයි පොඩ්ඩක්වත් කල් දමන්න බෑ මේක. තේරුණේ 7 දින නම් 7 දින ඕන. තේරුණේ 120 දින නම් 120 දින ආවට ගමන්. සමහර ශ්‍රාවකයන් තේරලා තියෙන අවුරුදු 80 දී බක්කුල හාමුදුරන්ට, සෝනා මෙහෙණියට, රාජ හාමුදුරන්ට තේරුණේ අවුරුදු 120 දී. ආව මහණුනම් ප්‍රාතුණ. පින්නතුනි මේ ඔක්කොමඩම මහණෙන කියලාගෙන මේ කියන්නේ වරදා තේරුම් ගන්න එපා. එහෙම මහණෙන්නත් බෑ පිනොත්නි. එහෙම පිනක් නෑ. හැම කෙනාටම මේ බණ කියවට එහෙම කරන්න බෑ. නිවන් දකින්නෙත් නෑ. නමුත් මේ ධර්මයි කියන්නේ ඒක තේරුම් ගන්න ඔබ මෙන්න මේ මට්ටමේදී මේ අවබෝධයත් එක්ක තමන් ඉන්න මට්ටමේ ඉඳගෙන ආවම වශයෙන් තමන්ගේ නිවසේ යුතුයකන් ටික සිංහලෝවාද සූත්‍රෙන් දැක්වෙන විදියට මව්පියන්, දරුවන්, ගුරුවරුන්, ශිෂ්‍යයන්, ස්වාමියන්, සේවකයන් මේ ආදී ඒ ඒ සමාජ ස්තරවල අය තමන්ගේ යුතුයකම් කරමින් ශක්ති ප්‍රමාණෙන් මේ ධහමට එන්නට ඕන. මේ ආස්වාදයේ තේරුම අරගෙන. හැබැයි ඒ ආස්වාදයේ කියන එක පිනොතුනේ හොයන්නේ එක එක රූප වෙන වෙනම අත්විඳින්න යන්න ඕනේ. එක රූපයක් මෙහෙමයි කියලා ඒක චෙක් කරලා බලලා තව රූපයක් චෙක් කරන්න බලන්න. එහෙම යන්න එකක් නෑ පිනොතුනේ. එහෙම එකක් කියලා නෑ බුදුදහම. ඇහැට පතිත වෙන දරුවා හෝ බහරයාව නෙමෙයි බලන්න කියලා තියෙන ඇත්තටම වර්ණ රූපය බලන්න කියලා. වර්ණ රූපයේ දරුවත් එකයි වයසක වෙනත් එකයි එක රූපෙන් එකෙන් ඔක්කොම බලා ගන්නවා. මෝදේ වතුර ටික ලුණු රහද කියලා බලන්න. ලෝකේ හැම තැනටම කියලා වතුර අරන් සර්ච් කරන්න ඕනේ නැහැ. එක තැනකින් වතුර ටික ගත්ත ගමන්ම දන්නව වර්ණ රූපය මේක කියලා දැක්කනම් කාන්තාවත් එකයි පිරිමියත් එකයි මලමිනියත් එකයි ඔක්කොම එකයි කියලා වර්ණ රූපෙම හු ගන්නවා. අනේ නිසා ආස්වාදයේ කියන එක කාන්තාවකට වෙන්න පුළුවන්, ආහාරයකට වෙන්න පුළුවන්, සුවඳකට වෙන්න පුළුවන්, කනට ශබ්දයකට වෙන්න පුළුවන්, දිවට වෙන්න පුළුවන්. සමහර අය කාන්තාවන්ට ඕ පිරිමින්ට ආසාවක් නැහැ. ඒ දේවල්ට වඩා කැමති දිව පිනවන. මත්යන් වලට. අර මොනවත්වත් ඕනේ නැහැ. එයාට ඕනේ දිව පිනවන. වෙනත් කෙනෙකුට මුකුත් තෝන්නේ නැහැ. ඔහුට සින්දුහන විතරයි ඕනේ. වෙන කෙනෙකුට මුකුත් තෝන්නේ නැහැ. රූප බලන්න ඒව විතරයි ඕනේ. දවස් පුරාම වීඩියෝ බල බල ඉන්න. ඔව්. පින්නතනි මෙන්න මේ ආයතන වලින් එක ආයතනයකට බැහැ වුණොත් ඒක දිගටම යනවා. ඒ ආදීනව විඳන විඳලෝගේ ජීවිතයේ උපරිම අර දහමෙන් ප්‍රයෝජන ගන්න තිමිච්ච කාලේ උට ගෙවිලා. ඒ නිසා බලන්න මෙන්න මේ රූපේ ආස්වාදය කියන්නේ මොකද්ද? අර රූපයන් අවුරුදු 15-16 තියෙන කාලයේදී ඊටාම පැහැපත් රූපය. ඒක රූපේ ආස්වාදය. අන්නේ ආස්වාදයේ තිමිච්ච රූපයම ටිකෙන් ටික බියපත් වෙනකොට අර තිමිච්ච ලස්සන ටිකෙන් ටික අඩු වෙනවා. අර තිමිච්ච වර්ණයේ ටිකෙන් ටික අඩු වෙනවා. අර තිමිච්ච සුවඳ අඩු වෙනවා ටිකෙන් ටික නේද? ඊට පස්සේ මේ ශරීරයම දුගඳ හමන්න පටන් ගන්නවා. රෝහල් වලට ගියාම, වැඩිහිටි නිවාස වලට ගියාම, දුප්පත් ස්ථාන වල තියෙන ඒවට ගියාම අපිට බලා ගන්න පුළුවන් නේද? ওই සින්දු වලින් කියන ලස්සන ලෝකයේ වගේ තියෙදි කියලා බලා ගන්න පුළුවන්. සින්දු වලින් නම් එක එක මල් වගේ කියලා කියනෝ නේද? පින්නතුනි මෙන්න මේක ආදීන. මේ සූත්‍රෙ මේ ආදීන මේ කියන්නේ පින්නතුනි. අන්නේ ආදීන වේ මේ රූපේ වෙනස් වෙලා ගිහිල්ලා බියපත් වෙලා මරණය විතරක් නෙමෙයි පින්නතුනි. ඒ මරණයෙන් පස්සේ වෙන මේ ශරීරයේ වෙනස් කාණ්ඩයක ඇටසැකිලා දක්වා වැලි දුහුවිලි දක්වාම යන මෙන්න මේ ජීවිත ඉරණම ගැන මේක විස්තර කරනවා. මේ යකි සඳහන් කළේ රූපේහි ආස්වාදයේ සහ ආදීන වේ. අන්නේක දැකලා ඔහු මෙන්න මේ ගැන විරාගී බවක් මේ රාගය දුරු කරන මට්ටමට එනවා. ඒක එන්නේ වයසට ගිහිල්ලා නෙවෙයි, තමන්ට අවබෝධය ලැබිච්ච මුල්ම මොහොතේ මේ ධමයට එනවා. පින්නතුනි මෙන්න මේකට හොඳ උදාහරණයක් තමයි රට්ටපාල හාමුදුරුවෝ. රට්ටපාල කියලා ඉතාම බද්දර යවුවනේ හිටිය කුමාරයෙක් පැවිදි වුණා. ඔහු විවාහ වෙන්න හිටපු කෙනෙක්. ඔහු ඒ ප්‍රදේශයේ හිටිය ධනවත්ම සිටුවරයාට හිටිය එකම පුතා. ඉතාම බද්දර යවුවෙනිදි මහාන වෙලා ඔහු රහත් වෙලා ඊට පස්සේ රටේ රජතුමාගේ උද්‍යානයේ වාසය කළා. මේ උද්‍යානයේ ඉන්නකොට රජතුමා විලහනවා ස්වාමීනි බොහෝ දිනක් මහාන වෙන්නේ වයසට ගියාම. ඇතැම් අය මහාන වෙන්නේ ලෙඩ වුණාම. සමහර අය මහාන වෙන්නේ දුප්පත් වුණාම. ඇතැම් අය මහාන වෙන්නේ කාත් කවුරුවත් කනගන කෙනෙක් නැතුණා. නමුත් ඔබ වහන්සේ වයසට ගිහිල්ලත් නැහැ, ලෙඩ වෙලත් නැහැ, දුප්පත් වෙලත් නැහැ, ඥාති වෙසණයක් වෙලත් නැහැ. ඇයි මහානුනේ කියලා ඇහුවා. දැන් අදත් තියෙන ප්‍රශ්නයක් නෙනේ. ඉතාලම බද්දරයව වෙන්නේ කෙනෙක් පැවිදි වුණොත් බොහෝ දෙනාට ප්‍රශ්නයක්. ඇයි මේ කාලේ මහානුනේ කලකිරලද කියලා අහනෝනේ. පින්නතුනේ මෙන්න මේ යථාර්ථය දැකලා මොකද යථාර්ථය? උපනිහිති ලෝකවද්දුව. මේ සත්‍යය නිරතුරුව වයසට යමින් ඉන්නේ. ඉතාලම ඉක්මනින් වයසට යන වියපත් වෙනවා. මේ යන ගමන දිරාපත් වීම මරණය කරා යන ගමනක්. හැරමිටිය සුසාන භූමිය කරා මේ යන ගමන. අනේ නිසයි මම අහන්නේ. අත්තානෝ ලෝකෝ අනබිස්තරෝ නැත්නම් අතානෝ ලෝකෝ අනබිස්තරෝ තමන්ට සැබෑ ලෙස පිළිසරණක් නැහැ. අපි හිතන් ඉන්න අපට දරුවෝ ඉන්නවා ඥාතීන් ඉන්නවා කියලා හිතුවට අපි ලෙඩක් වුණොතින් අපි මරණාසන්න වුණොතින් අපේ වේදනාව ගන්න අපේ දරුවන්ට බෑ. අපේ දරුවෝ කොච්චර දක්ෂ වෛද්‍යවරු වුණත් අපිට වෙන රෝගීන් ඉවරන්න බේරන්න බෑ. අපේ දරුවෝ කොච්චර කරුණම හිටියත් එයාගේ ජීවිතෙන් දවසක්වත් අපට දෙන්න බෑ. අපි අසරණ වෙනවා. අනේ නිසා පැවිදුණා කියලා කිව්වා. අස්තකෝ ලෝකෝ සබ්බන් පහය ගමනීය. මේ සමාසාන්තකව දේවල් ඉතාම සුළු මොහොතින් සියල්ලක් මත්හැරලා යන්න ඕන. අනේ නිසා මහන්නා කියලා කිව්වා. ඊළඟට ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ජීවිතේ කොච්චර දේවල් ලැබුණත් තෘප්තියක් නැහැ. අවසාන මොහොත දක්වාම අතෘප්ති කරව තෘෂ්ණාවට දාස වාසය කරනවා. මෙන්න මේ කරුණු හතරම බුදුහාඳුරු වෙතින් මුලින් අසා දැනගත්තා. ඒ නිසා මම ඉක්මනටම කරුණ කාලෙදිම මහන්නා කියලා. ඒ නිසා බුදුහාමෝ දේශනා කරන ශාස්ත්‍රවරේ අවශ්‍ය ඇයි? ඒ ශාස්ත්‍රවරේගේ ධර්මයක් අවශ්‍යයි කියලා කලව ධම්ම සූත්‍රයේ දේශනා කරනවා. කාරණා තුනක් නිසා ධර්මය අවශ්‍යයි කියලා. මොනවද ඒ කාරණා තුන? එකක් මහලු වීම, මරණය සහ නැවත ඉපදීම. දැන් අපි සඳහන් කළේ පංචකාම සම්පත්තිය ආස්වාදයේ ආදීනව නිස්සරණය ගැන කිව්වා. ඊළඟට රූපේ ආස්වාදයේ කිව්වර ලස්සන රූපේ ඉඳන් ආදීනව දක්වා එක නිස්සරණ දක්වා කිව්වා. ඊට පස්සේ කියන වේදනාව. වේදනාවේහි ආස්වාදය ආදීන වේ නිස්සරණය. මෙතෙන්දර කොට පින්දුරින් ටිකක් කුළුළු වෙනවා මාත්‍රකාව. වේදනාව කියලා ගත්තාම වේදනාව විවිධ ආකාරයෙන් බෙදලා තියෙනවා. ඒක සැප, දුක්, අදුක්කම සුඛ කියලා දේශනා කළා තියෙනවා. සැප, දුක්, සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා කියලා බෙදලා තියෙනවා. ඒ වගේම චක්කු සම්ප්‍රඥා වේදනාව කියලා ඉන්ද්‍රිය හයකට වේදනාව කියලා තියෙනවා. එහෙම වේදනාවක් කියලා මෙතෙන්ට එනකොට වේදනාවේ ඉහළම ආස්වාදයේ විදිහ මොකද්ද කියන්නේ? වේදනාවේ ඉහළම ආස්වාදය මොකද්ද? අර මුලදී පංචකාම සම්පත්තියෙන් සඳහන් කළේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහට තියෙන ආසාව. රූපය ගැන කිව්වේ ඊට අදාළ දේවල් ටික. නමුත් මෙතෙන්දී ඊට වඩා ගැඹුරු කාරණයක් කියනවා. දැන් මෙතන ආස්වාදය මොකද්ද? වේදනාවට තියෙන ආස්වාදය කියන්නේ පින තුනේ ධානාංග වලට, ධානවල තියෙන චිත්ත සමාධියට තියෙන ආසාව. ඒක තමයි කියලා ආස්වාදය කාම ලෝකේ. ප්‍රථම ධාන මට්ටමට හරි යන්න පුළුවන් නම් ඒ ලබන ආධ්‍යාත්මික මනෝ සංපස්සජා වේදනාව මුළු කාම ලෝකෙම විඳින සතුටට වඩා ඉල්ල සතුටක් විදිහට දක්වනවා. කිසියම් ධාන කමඨහනක් උපයෝගී කරගෙන ප්‍රථම ධානයේ මට්ටමට ආවනම් විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාන්තතා සහිත පඨම ඥාන කුසල චිත්තේ. මෙන්න මෙතෙන්ට එනකොට තමයි ඇත්තටම ලෝකේ ඉන්න ඉරිසියාකාරය අපිත් එක සටන් කරන්නේ. මෙන්න මෙතෙන්ට එනකම් පිනුතුනි කවුරුවත් දන්නේ නැහැ කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න. දැන් අපිට ඊර්ෂ්‍යා කරන එකක් කියන්නේ හොඳ වාහනයක් ගත්තාම, ලොකු ගියක් ඇදුවාම, ලස්සන රූපයේ තියෙනකොට, හොඳට ඇඳුමක් ඇඳගෙන ඊර්ෂ්‍යා කරනෝනේ. ඒගොල්ලන් ඊර්ෂ්‍යා කරන්න දන්නේවත් නැහැ පිනුතුනි. ඒගොල්ලන් ඊර්ෂ්‍යා කරන්නේ අපි දුක් විඳිනවට. මේ ලෝකේ ඊර්ෂ්‍යා කරන්න දන්නේ කෙනා කවුරුන්ද? මේ ලෝකේ ඊර්ෂ්‍යා කරන්න දන්නේ වසවර්ති මාරය. පංචකාම සම්පත්තිය විඳපු කෙනා ඒ පංචකාම සම්පත්තියට වඩා 10,000 ගුණයෙන් ඉහළ තැනක ආධ්‍යාත්මික සෝයාක් ඉඳින යන හදනකොටම මාරය ඉදිරිපත් වෙලා බාධා කරනවා. ලේසියෙන් යන්න දෙන්නේ නැහැ පිනතුනේ එතන. මොකක් හරි දෙකින් කඩා කපල් කරනවා. ඒක තමයි ස්වභාවය. ලෙඩ දුකක් ඇවිල්ලා හරි කොන්දේ අමාරු හරි එනවා. ඉසේන දෙයක් හරියනවා. ප්‍රථම ධානය කියන්නේ පින්නතුනේ මාර්යා ගැස් දෙකට වැලි ගැසීමක් කියලා කියනවා. මාර්යා ගැස් දෙක අඳ ගැනීමක් කියලා කියනවා. ප්‍රථම ධානයෙන් ලබන සුවය එක තියලා බලනකොට මුළු මහත් කාම ලෝකයේම මනස ලෝකයේ දිව්‍ය ලෝක හයත් විඳින සැප හරියට හිඟා කෑමක් හා සමානයි කියලා කියනවා. දිවි ලෝකේ ලබන සතර සම්පත් විතරක් නෙවෙයි මුළු සදෙව් ලෝකම තියෙන සීලම සම්පත් ප්‍රථම ධානයෙන් 16 කලාවක් අටින් ඇගල කියනවා. එක කුසල අරමුණක සීල සත්‍ය සෝපත්‍යත්වා කියන පටන් අරන් එක පුද්ගලයක අරමුණු කරගෙන සෝපත්‍යත්වා සෝපත්‍යත්වා සෝපත්‍යත්වා කොම දීර්ඝ කාලයක් වැඩීම වශයෙන් සිතේන කරගෙන හිත සමාධිමත් කරගෙන පංච නීවරණ දුරු කළා. කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මිද්දාදී මේ නීවරණ යටපත් කරලා විතක්ක විචාර ප්‍රීති සුඛය ගගත සහිත පඨම ඥාන කුසල සිත්‍යත් එක්කෙන මේ ආරෝපී සහිත වූ අතිශය ප්‍රීතිසාගත වේදනාව ඒක මනෝ සම්පස්සජා වේදනාව. නමුත් ඒක මුළු ශරීරයේ පුලාම සිසාරායන සුවයන් බවටපත් වෙනවා. මෙන්න මේක තමයි වේදනාවේ තියෙන ආස්වාදය. අර මුලින් කිව්වේ රූපය පදනම් කරගෙන තියෙන වේදනාව. දැන් මේ කියන්නේ කෙලින්ම මනස පදනම් කරගෙන තියෙන වේදනාව. අන්න ඒ සැප වේදනාව හමු වෙ පිනුතුනේ ශාරීරික වශයෙන් භෞතික වශයෙන් තියෙන සියලු දුක්ඛම් කටළු යටපත් කිරීමේ හැකියාව තියෙනවා. ශරීරයට ලොකු වේදනාවක් තිබුණත්, මහලු වීමක් වුණත්, ශරීරේ ලස්සන නැති වුණත්, ඒව කිසියම් දෙයක් Tamante ඊට පස්සේ අදාළ නැහැ. ඒ ඔක්කොම අදාළ වෙන්නේ කාම ලෝක මට්ටමට. කාමාචර මට්ටමේ කොහොනත් එක්කම යාගේ ශරීරේ මොනව වුණත් යාගේ හිත හරි ලස්සනයි. ඒකයි මොගරාජ හම්දුරු කියන්නේ. මගේ ශරීරය ඉතර ලස්සන නෑ. හැබැයි මට ලස්සන හිතක් තියෙනවා කියලා. පින්නතනිය ප්‍රථම ධානයෙන් පටන් ගන්න දෙවෙනි ධානය, තුන්වෙනි ධානය දක්වා මෛත්‍රී භාවනාගේ පුහුණු කරන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි ධානය දක්වා අපට උපේක්ෂා විහෙරණේ භාවිත කළා. නැත්නම් පටිච්ච සමුප්පාදයේ කසින භාවිත කළා. ආනාපානසති ආදී භාවනාවක් උපයෝගී කරගෙන හතරවෙනි ධාන මට්ටමට මේක දක්වල තියෙනවා. වේදනාව. මේ වේදනාවෙහි ආස්වාදය. ඊට පස්සේ බුදුහාමුදුරෝ මෙතනින් නැවතිලා නැහැ. බලන්න බුදුදහමයි අන්‍ය තීර්ථ ආගම් වලින් අතරේ වෙනස මෙන්න මේ මන් සංදී අපට මුණගැහෙනවා. අනිත් අය ඔක්කොම උන්ගේ අවසානයේ සමාධිය සමාධියන් අවසන් වෙනවා. බුදු දහම එහෙම නැහැ. සමාහිතෝ වික්ඛවේ වික්ඛු යථා භූතං අජානාති. හිත සමාධිමත් වෙච්ච කල්ලියට නැත්තා එහි යථාර්ථය නෝනින් දකිනවා. මේ වේදනාව කියන්නේ නිකන් එකක් නෙවෙයි. පස්ත පච්චයා වේදනා සමුදියෝ, පස්ත නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශය නිසා මේ වේදනාව හටගත්තේ, මනෝ සංපස්සේ නිසායි. මනෝ සංපස්සේ නිරුද්ධ වීමෙන් මේ වේදනාවක් නිරුද්ධ වෙනවා කියලා හෝ එකේ ආදීනවක් දකිනවා. ආදීනවක් දැකලා වේදනා සමුදයන්තෙන් නිදහස් වෙලා නිස්සරණයටපත් වෙලා වේදනා නිරෝධය කරා මේක යනවා. අර හේතුඵල ධර්ම දැකලා මේ ස්පර්ශයේ වේදනාවේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම බලලා නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මේ මගේ නෙවෙයි, මේ මම නොවේ, මේ මගේ ආත්මය නොවේ කියලා මෙන්න මේ අවබෝධය වෙනවා. මෙන්න මේක තමයි වේදනාවේ නිස්සරණය. එතකොට පංචකාම සම්පත්තියේ ආස්වාදය අප සඳහන් කළ ආරූප ශබ්ද ආදීට තියෙන ආසාව ප්‍රියමනාප බවට, ඊට පස්සේ ඒක ලබාගෙන ගන්න ගියාම තියෙන රැකිරක්ෂා කිරීමෙන් නම් ලෝක යුද්ධ දක්වා තියෙන කරදර කම්කටොළු ටික කිව්වා. ඒක ආදීනම ඊට පස්සේ ඒකෙන් දුරු වීම නිස්සරණය ලිබරේෂන් ලෙටින් ගෝ එක. ඊට පස්සේ රූපය අර ලස්සන අවුරුදු 15ක 16ක කාන්තාවගේ ඉඳන් වයසක මහලු කාන්තාව දක්වා සාහෝගේ ඇගේ මරණය, ඊට පස්සේ යටතැගිල්ල දක්වා ශරීරය යන එක රූපය ආදීනව. ඒකට නිස්සරණයටපත් වීම රූපේ නිස්සරණය. වේදනාවේ ආස්වාදය කියන්නේ මෙන්න මේ ප්‍රථම ධානය ආදී ධානවලට තියෙන ඇල්ම, එහි තියෙන ආස්වාදය. ඒකක් අනිත්‍ය දෙයක්. ඒකේ ආදීනවේ දැකලා ඒකෙන් නිස්සරණයටපත් වෙනවා. එහි ආස්වාද ආදීනවෙන් ඔහු පාඩම් ඉගෙනගෙන ඊට පස්සේ කලින් තමන් සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු ධර්මය මෙන්න මේ සමාහිත හිතෙන් ඔහු ප්‍රැක්ටිස් කරනවා, මෙතෙන්ට ඇප්ලයි කරනවා. ඊට පස්සේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍ය ආදී වශයෙන් මේ ඇස කන ආදී මේ ආයතනවල, ඒ වගේම රූප වේදනාදී ස්කන්ධවල චක්කු ධාතු රූප ධාතු ආදී මෙන්න මේ ධාතු 18 නාම රූප විඥාන ආදී මේ සත්වයා සකස් වෙලා තියෙන ඕනෑම දෙයක මූලික හරපද්ධතිය ලක්ෂණය තමයි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. ඒක හට ගන්නවා, නිරුද්ධ වෙනවා, විපරණාමයටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, තවත් ගැඹුරට ගියාට පස්සේ පේන තුනේ දානේ ගැඹුරම ස්පර්ශ කරනකොට කොහොමද දැන් මේ සාමාන්‍ය භෞතික ලෝකයේ ආස්වාද ආදීනව නිස්සරණ බලපු කෙනා ඊට පස්සේ ගැඹුරින්ම ජීවිතය දිහා බලනවා කොහොමද? අර අපි මුලින්ම සඳහන් කරපු කාරණය. මුලින්ම අපි කිව්වේ නෙවිගේටර් ඇඩ්‍රස් එක දාලා පටන් ගන්න කියලා. ඔන්න දැන් ආයි මුලට ආවා. ලොකෝ රවුමක් ගිහිල්ලා ඔන්න ආයේ අර මුල්ම තැනට සම්බන්ධ වෙන අවස්ථාව මේ ඇසට රූපයක් පේන අවස්ථාවේ ජීවිත යථාර්ථය මොකද්ද? රූපය ඊතර නැතුවම නිරුද්ධ වෙච්ච තැනක අර බස්මිගාන උපමාව දැන් බලගන්න. කෑම ටික රස විඳිනකොට පිඟාන දිහා බලාගෙන ඉන්නේ රස විඳින්නේ. හිතට අරමුණක් එනකොට රූපය තුළ විඥාන පිටියක් කරගෙනයි ඒ රූපය බලන්නේ. ඇත්තට මේ රූපය ඒ දැනගැනීමට පාදක වෙච්ච මූලික මට්ටමේ කර්මදායාදයක් පිළියෙට නැත්තම් විපාක මට්ටමේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥානං කියන අවස්ථාවයි මේ දැන් අපි ගත කරන අවස්ථාව. පින්නතුනි මෙතෙන්ට ආවොත් දුකෙන් නිදහස්, මෙතෙන්ට නාවොත් අපේ ජරා මරණ ස්පර්ශ කරමින්, මෙතෙන්ට එන්නේ කාතකින් සුතමේ පඥාවෙන් මේක අසහා දැනගෙන චතුරාර්ය සත්‍යය, අනිත් අතින් චින්තාමය පඥා විදියට නැවත නැවතත් මේක මෙනෙහි කරලා භාවනා පඥා විදියට අර සමත විදර්ශනා වැඩීම වශයෙන් හිත සමාධිමත් කරලා ඒ සමාධිමත් වෙච්ච හිතින් මේ බාහිර රූපේ නුවණින් දකිනවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, ඒ වගේම කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ජීවහා විඥානය අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, ජීවහා විඥානය අනිත්‍යයි, මේ කය අනිත්‍යයි, පොට්ටම්බ අනිත්‍යයි, කාය විඥානය අනිත්‍යයි. මේ මොකද්ද බලන්නේ? වර්තමානයේ තුල හිත තියාගෙන තමන්ට මතක් වෙන හැම දෙයක්ම නිරුද්ධ වෙච්ච දෙයක් කියලා නෝනින් බලන එක මේකටයි කියන්නේ. දිත්තේ දිත්තමත්タン, සුතේ සුතමත්タン, මුතේ මුතමත්タン, විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン. මෙන්න මේක අහනකොට බුදුරජාණන් වහන්සේගේ කාලයේ ශ්‍රාවකයන් සතර ශ්‍රද්ධා ඉන්ද්‍රිය විශේෂයෙන්ම ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරගෙන ආපු අය කියන ප්‍රකාශයක් තියෙනවා. මොකද්ද? අභික්ඛන්තං භෝගෝතම, අභික්ඛන්තං භෝගෝතම. බුදුහාඳුරනේ සාදු සාදු මනාව දේශනා කළා, මනාව කිව්වා. ඊළඟට කියනවා පටිච්චන්නන්වා විවරෙය්‍ය, වහල තියපු දෙයක් ඇරිය වගේ. ඒ වගේම අන්ධ කෙනෙකුට ඇස් දෙකක් දුන්නා වගේ, අතරමං වූයෙකුට මඟ හතර විවර කළ දුන්නා වගේ ඔබ වහන්සේ මට දුකෙන් නිදහස් වෙන මාර්ගය දේශනා කළා කියලා කෑ ගහලා දෑත නලල තියාගෙන බුදුහාඳුරන්ගේ පාදක ළඟ ඉඳන් වැඩෙනවා. විතරක් නෙවෙයි පිළිතුනේ, මෙතෙන්ට අවබෝධයෙන් එන ඊළඟ ජීවිත අවබෝධය මොකද දන්නවද? මේ කොටස තමයි වැදගත්ම කොටස. මෙන්න මේ අවබෝධ කරපු කෙනාට ඇසෙන් රූපයක් දකිනකොටම ඔහු කොයිතරම් සතියෙන් සම්පජඤ්ඤයෙන් මයින්ඩ්ෆුල්නස් එක විස්ඩම් එක ප්‍රැක්ටිස් කරනවාද, ඇප්ලයි කරනවාද කියලා කිව්වොත් අපටික්කෝලයේ පටික්කෝල සංඥේ විහෙරති. යාට ලස්සන දෙයක් දැකලා ක්ෂණිකව ඒක ලස්සන නෑ කියලා කැතයි කියලා මෙහෙ කරන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් අර ලස්සන අවුරුදු 16 18 ළමයේ දිහා බලලා එයා අවුරුදු 80 දී ඉන්න මොහොත සෙම් සොටු වගුරු වගෙන ඇඳේ ඉන්න ආකාරය උට ක්ෂණිකව බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපටේ කුල සංඥා විහෙරති. ඇටකටුවක් දැකලා මිය ගිහපු කෙනෙක්ගේ ශරීරයක් බලලා ආය අනිත් පැත්තට රිවර්ස් කළා අවුරුදු 16 දී 18 දී හිටිය පැත්ත බලන්න පුළුවන්. යම් කිසි කෙනෙක් තමන්ට වර්ණනා කරන කොට ක්ෂණිකව මේ වර්ණනා කරන නෙවෙයි මේ මට බනිනවා කියලා හිතන්නත් පුළුවන්. ඒ වගේම සමාට අභූතයෙන් අසභ වචනෙන් බයින කෙනෙකුට ක්ෂණිකව තමන්ගේ perception එක වෙනස් කළා මේ මං ගැන ගුණගතනයක් කියලා එහෙම හිතන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි නේද පුදුමය. මේ පිළිකුල් සාන පිළිකුල් දෙකම දුරු කළොත් නම් උපේක්ෂාවෙන් මේ බාහිර රූපේ වෙලා නිදහස් වෙලා නිරුද්ධ වෙලා කියලා මදහත් බාහිර රූපේ නිරෝධයට වණ හිත තියනත් පුළුවන්. මෙතෙක් බාහිර ලෝකයේ වෙනස් කර කර ලස්සන කර කර ගිහිපු අපි දැන් සම්පූර්ණයෙන්ම ජීවිතය කියන්නේ බාහිර වෙනස් කිරීමක් නෙවෙයි පිනතුනි, සම්පූර්ණයෙන්ම සංඥාව perception එක වෙනස් කිරීම. පිනතුනි මේ වඩා මොකද? දැන් මේ බාහිර ලෝකේ ලස්සන කරන්නේ පිනතුනි උදේනාරයන කමහසෙන්නේ. කේදර සුද්ධ කරනවා, මේ පැත්තේ සුද්ධ කරනවා, අනිත් පැත්තේ කැළේ වෙනවා, මේ පැත්තේ සුද්ධ කරනකොට මේ පැත්තේ කැළේ වෙනවා. උදේ ඇඳුම දාගත්තු ගමන් හොඳයි ටිකකින් දාඩිය දාන ආයෙ ගලවන හොදන මෙහෙම කර කර මූණ උදේ හොදන ආයෙ ටිකකින් ආයෙ හොදන බලන්න මේ කරන යුද්ධය බලන්න පින්න මේ බාහිර ලෝකයක් ලස්සනට තියාගන්න දරන මේ අප්‍රහියත ධෛර්යය සහ කාලය සමය ධනෙ මෙන්න මේ ලෝකයකට ඒ බාහිර ලෝකය වෙනස් නොකර සම්පූර්ණයෙන්ම ලෝකය කියන්නේ බුදුදහම කියන්නේ බාහිර ලෝකයේ දේවල් වෙනස් කිරීම නෙවෙයි වෙනතුනේ සම්පූර්ණ තමගේ සංඥාව තමගේ perception එක වෙනස් කිරීම. එනහට උට මලුත් එකයි ගලුත් එකයි ගුණත් එකයි අනත් එකයි බනත් එකයි බැනුනොත් එකයි ඔක්කොම එකයි. හැබැයි ඔහෝ සාමාන්‍ය වහරි ලෝකයේ සාමාන්‍ය ලෝකයේ අනුගමනය කරන ක්‍රමවේදයක් අනුගමනය කරමින් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු සමග නොගෙටී ඉන්න ගමන් ආධ්‍යාත්මික වශයෙන් හරියට පද්මෝපකාර ජීවිතයක් පියුමක් වගේ මඩේ හැදිලා මඩෙන් නික්මෙච්ච පියුමක් මඩක් වතුරක් නොගෑවි ඉන්න වගේ මේ කෙලෙස් සහිත සමාජය තුළ වාසය කරමින් ඒ සමාජයේ තියෙන කෙලෙස් තමන් ස්පර්ශ නොකර නිකලස්ව ඉන්න පුද්ගලෙ බඩපත් වෙනවා. පින්නතුනේ මේ ආස්වාදයේ තිරුගතු කෙනා ඒ අනිත්‍යතාවයේ ආදීනව දැකලා නිස්සරණයට පත්වෙච්ච ජීවිතයක ලක්ෂණය තමයි ආරක්ෂණගේ කුමාරගේ අංග ටික සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචාදී මෙන්න මේ අංග ටික තමගේ ජීවිතයේ සම්පූර්ණම ජීවිත ප්‍රතිපදාවට පත් වෙනවා. තමන් මොකක් කරන්නේ අංග 8ත් එකයි ඉන්නේ. ඔබ කරන්නේ මොකද්ද කියන එක අදාළ නැහැ. ඔබ කඩියටද යන්නේ, ඉස්කෝලේටද යන්නේ, වැඩටද යන්නේ, ක්‍රීඩා පිටේනියටද යන්නේ, ව්‍යායාම කරන්න යන්නේද කියලා අදාළ නැහැ ඒක. ඒක ඔබ කරගන්න. හැබැයි ඔබ කොතන ගියත් ඔබ සම්මා දිට්ඨියෙන් ඉන්නේ, සම්මා සංකප්පයෙන් ඉන්නේ, සම්මා වාචාවෙන් නිවැරදි වචන කතා කරන්නේ, සම්මා කම්මන්තේ ඉන්නේ, ඔබ මොන රැකියාව කරලා සම්මා ආජීවයේ සම්මා වායාමයේ අකුසලෙන් මිදිර කුසල කරන තෙන උත්සාහය සම්මා සතිය රයිට් මයින්ඩ්ෆුල්නස් එක ඉඳගෙන රයිට් කන්සන්ට්‍රේෂන් එකට ටිකෙන් ටික සම්මුඛ වෙමින් සම්මා තමයි. පින්නතුනේ මේක තමයි පංචකාමයන්ගේ රූපයේ වේදනාවේ ආස්වාද ආදීනව නිස්සරණ තේරුම් අරගෙන තමා බාහිර ලෝකයට නොගෙටි කෙලෙස් බාහිර ලෝකයේ නිකලෙස් පියුමක් ලෙස වාසය කරන මාවතයි බුදුහාමුදුරේ දේශනා කළේ. ඒ සමේ කරුණ දෙක හොඳට හිතේ තියාගන්න. මේ අදහපු කරුණ ටික හොඳට හිතේ තියාගන්න. මේ හැම කරුණක්ම පිනතුනේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මත් එක්ක අනුගත දේවල් සාවිශේෂයෙන් අද අපි මේ දිග සූත්‍රයක් මේ විස්තර කළේ. මේක සරල නැහැ පින්නතුනේ. දිග සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේහි මහා දුක්ඛ කන්ද සූත්‍රය මේ විස්තර කළේ. අනේ සූත්‍රයේහි මේ පංචකාම සම්පත්තිය රූපය වේදනාවක් ගැන එහි ආස්වාද ආදීනවය නිස්සරණය දේශනා කරලා මේ නිස්සරණයට කොයිතරම් ඉක්මනින් තම ආවද කියන එක මට තමයි තමන්ගේ තරගයේ තියෙන්නේ. තරගයේ දෙන්නේ කියන තරගයක් නෙමෙයි මේක. මේ තරගය තමන් තනියෙන් වෙන තරගයක්. තමා ඊයට වඩා අද හොඳ වෙන්නට ඕන, අදට වඩා හෙට හොඳ වෙන්න ඕන. ඔබයි තව කෙනෙකුයි සංසඳන්න යන්න එපා. ආධ්‍යාත්මික ජීවිතයේදීම සංසඳන්නේ නැහැ අපි. දැන් ඔබට අවුරුදු 50 වෙන්න පුළුවන්. ඔබ 40 කෙනෙකුට කියනවා නම් ධර්මයේ ප්‍රැක්ටිස් කරන්නේ නැහැ කියලා එහෙම කියන්න බෑ වෙනවා. තින ඔබේ වයසේ වෙනුවට යා ඔබට වඩා ඉදිරියට ගිහිල්ලා තියෙන පුළුවන්. ඒක තමයි අර්ථය. ඔබට වඩා හොඳට බණ අහන සමායට එයා අවුරුදු 50 වෙද්දී ඔබට වඩා හිත දිනු කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් අය සඳහන් යන අප තමන් බලන තමන් ඊට වඩා තමන්ගේ රාගය ද්වේෂය අඩුයි දන්ද, අදට වඩා තමන්ගේ ලෝභය අඩුයි දෙහෙට, හෙටට වඩා අනිත්ද තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩුයි ද කිය කිය තමන්ම තමන් ගැන ධම්ම ධම්මාදාස ධම්ම රිෆ්ලෙක්ෂන් එක ධම්ම මිරය එක දාලා බලන තමන්. ඒකේ ප්‍රධානතම සරතුණක් තමයි තමන් මේ වෙන විට සුගතිය තහවුරු කරන්නේ ඉන්නේ කියන කාරණේ. ඕනම මොහොතක තමන්ගේ නෙද්දක පිළිවීමත් එක්කම දැනට තියෙන සම්පත් එක අත්හරින සූදානම් වෙද ඉන්නේ. ඕන පළවෙනි කාරණේ. අත්හරින කියන එකෙන් වරදවා තේරුම් ගන්න එපා මේ පන්සල් වලට දෙන්නේ කියලා නෙමෙයි කියන්නේ. ඒව ගෙදරම තියන්න. මේ අත්හරින කියන්නේ තමන්ගේම දරුවන්ට ඒ වචන යන සූදානමින් ඉන්න තමන් ආදරය කරන කෙනාටම දීලා යන්නේ. ඒ ඇයටවත් දෙන්න බැරි විදියට බොහෝ දෙනෙක් බැඳිලා ඉන්නේ. මෙන්න මෙතෙන්ට හිත හදාගෙන ඉන්න. ඒක අවුරුදු 80 දි වෙන්නත් පුළුවන්, අවුරුදු 40 දි වෙන්නත් පුළුවන්, 35 දි වෙන්නත් පුළුවන් පිනතුනේ මේ ගමන. අපිට ඒක කියන්න බෑ කොයි මොහොතද කියලා. හැබැයි ඕනම මොහොතක මේ ඉන්න අයට සමුදෙන්න බය කියන බලාගෙන ඉන්න. ආයි තව වැඩ තියෙනවා. මම හිතුවේ නෑ ඒ කතා කියන්නේපා. ඕනම වෙලාවක මීට වඩා ඉහළ තැනකට යන්න තමා වීසෙක රිනිව් කරගෙන ඉන්න කොයි වෙලේ. මේ මනුස්ස ලෝකයේ වීසෙට එක්ස්පයර් වෙන්න කලින් ඊළඟ වීසෙක රිනිව් කරගෙන ඉන්න. නැත්තම් පහාට වැටෙන්න දන්නේ. අන්නේක බලන ක්‍රමයේ තමයි ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන කාරණය. ඒක ඉහෙලීම තමයි ඉන්නවා කියන එකට සලකුණ තමයි ආර්ය ස්ථානික මාර්ගයේ අංග තුල තමයි ඉන්නවා කියන කාරණය. එනිසා තමන් තමන්ට කියලා ස්වාධීනත්වයක් ඇති කරගන්න තමන් කවුරු මතවත් යැපෙන්න අවශ්‍ය නැහැ. තමන්ට යැපෙන්න තියෙන එකම දේ තමයි ධර්මය. ධම්මදීපා භික්ඛවේ විහෙරති ධම්මසරණානානි සරණා. මේ ධර්මයේ දිවයින අපට වාසය කරන්න. ධර්මයේ තමයි අපට පිළිදෙන තින එකම දේ. සීලය, සමාධිය, ප්‍රඥාව. ඊයන්තන විශේෂයෙන් පින තුනේ මෙන්න මේ ප්‍රඥාව දවසට වැඩි වාර ගාණක් හිතන්න. ඔබ කැමතිනේ ඔබ ගිෆ්ට් කෙනෙක් කියලා කියන නේද? ඔබ ධනවත් කෙනෙක් කියනට වඩා, උගත් කෙනෙක් කියනට වඩා, ලස්සන කෙනෙක් කියනවායි කියනට වඩා ඔබ කැමති ඔබ gifted කෙනෙක් කියන්නේ නේද? මෙතන ඉන්න මම හිතන්නේ හැම කෙනෙම කැමති තමන් සුබග කෙනෙක්, හොඳ බුද්ධිමත් කෙනෙක් කියලා කියන දකින්න. සුබග කෙනෙක් කියන්නේ නේද? gifted කෙනෙක් කියලා. gifted අය තමයි මේ සාසනේ බාහිර දාරුකේරිය, පුකුසාටි වගේ අය. අන්නේ වගේ මට්ටමෙන් ඒ ස්ටෑන්ඩඩ් එකට ඔබ එන්න කැමති නම්, වේගයෙන්ම හිත දිනු කරන්න කැමති නම්, ඒ ක්‍රමේ තමයි රූපයක් දකින හැම මොහොතෙම අරපත් විඥානේ උපමාම දක් කරගන්න. රූපේ නිරුද්දල තියෙන්නේ මේ මනෝවිඥානේ මේ තේරුමයි. සද්දයක් අහනකොටම කෙනෙක්ගේ ෆෝන් එකක් රින්ස් යනකොට මේ පැත්ත නෙමෙයි බලන්නේ. තමන් බලන්න මේ මනෝවිඥානේ තේරුම් ගන්න. සෝත විඥානේ නෙවෙයි. එතකොට හැරෙන්නේ වපරයෙන් බලන්නේ කාගේද ෆෝන් එක කියලා. තමන් තමන්ගෙම හිතපැත්ත බලන්න. රසක් එනකොට කෑමක් හොඳට රස විඳිනකොට කෑමට ආසා කරනව නෙවෙයි, කෑම ඉුවේ කවුද, කොයි ගෙදර දෙව්වේ, කවුද දෙව්වේ, ඒව හොයනව නෙවෙයි. කටේ තියෙන කෑම බලන්න. රූපේ නිරුද්ධ ආකාරය බලන්න. මේ ජීවහා විඥාණයෙන් නෙවෙයි තේරුම් ගන්නේ, මේ තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන් මේ තේරුම් ගන්නේ. දිවස් නිරුද්ධ වෙලා, රසයත් නිරුද්ධ වෙලා මේ ජීවහා විඥාණයෙන් තේරුම් ගන්නේ. මේ හාඳුරුමේ බණ කියනකොට මගේ කනට ඇහෙනවා තමයි. නමුත් කනත් නිරුද්ධ වෙලා, ශබ්දයත් නිරුද්ධ වෙලා මම මේ සෝත විඥාණයත් නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥාණයෙන් මේ තේරුම් ගන්න අවස්ථාව. මෙන්න මේ වගේ දවසට අරමුණු දෙකකින් පටන් ගන්න, 2 4 8 10 20 50 100 කොහොම ගිහිල්ලා ගිහිල්ලා තියෙන තුනේ එක මොහොතක් වෙනවා. බලන්න හැම මොහොතෙම ඉරව්ව පෑව වගේ, සූර්යාලෝක පායල වගේ බාහිර දේ තේරුම් ගන්න හැම මොහොතෙම තමන්ගේ මනෝවිඤ්ඤාණය විතරයි තමන් දකින්නේ. ඒ මනෝවිඤ්ඤාණයත් අහුත්වා සම්බුතං හුත්වාන වීසති, එය පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඔබ මේක එක තත්පර 10ක් ඉතන පින්න තුනි. මේ හිතන තත්පර 10 ඔබ අවුරුදු 60ක රූපින් කම්මට වඩා වැඩි පින්න තුනි. බලේ වැඩි. මේ හිතන තත්පර 10 ඔබ මුළු ගත වෙච්ච අවුරුදු 50ම සිද්ධ කරපු සීල පින්කම් වලට වඩා ඉතාම ප්‍රබලයි පින්න තුනි. ප්‍රබල විතරක් නෙවෙයි, ඔබ මේ ජීවිත කාලේ කරපු බොහෝ දේවල් හරියට ලයිට් එකක් පත්තු කරලා තිබ්බ වගේ වোন මොහොතක නිවිල යනවා. හැබැයි මේ ඔබ හිතන දේ, මේක විදර්ශනාව, මේක අර ලයිට් එක පත්තු කරපු වෙලාවේ ලියන ලියුමක් වගේ පේනතනේ. ලයිට් එක නිවිලා ගියත් ලියුම මැකෙන්නේ නැහැ. මෙන්න මේ ලියුම තමයි බලන්නේ බුදුවරේ ඔබට මුණ ගැච්ච දවසේදී. ඔබේ කුලේවත්, ඔබේ උගත්තමවත්, ඔබේ අම්ම තාත්තගේ ධනයවත් ඒ කිසිම දෙයක් නෙවෙයි බුදුවරෙක් බලන්නේ ඔබ දිහා දැක්ක ගමන්. උන්වහන්සේගේ තියෙන ආසියානුසේ ඥානය, ඉන්ද්‍රිය පරව පරියත් ඥානය විහිදුවල බලන්නේ මෙන්න මේ යථාර්ථය න්‍යා කොච්චර කාලයක් සිහි කරපු කෙනෙක්ද කියලා බලන්න. සිය ගානක් පිරිසේ මැද්දේදී වුණත් මෙන්න මේක වැඩිපුර කොරම් ફોකස් කරපු කෙනාට බුදුහාඳුර වැඩි අවධානයක් යොමු කරනවා. මේක නාහිම කෙනෙක් ඉන්නවනම් සැතපුම් 100 ගානක් පයින් ගිහිලා යව පිළිගන්න බුදුහාඳුර ඉස්සරහට යනවා. මේක සරල නැති නැතින. බාහිර දාර්ශනිකය පිළිගන්න මගට ගියා. ඒ වගේම පුකුසාති පිළිගන්න මගට ගියා. එනිසා පින්නතුනි මේක තමයි දහමේ ගැඹුරම ස්ථානය. මේක සිහි කරන්න පින්නතුනි. ඉඩක් ලැබෙන හැම අවස්ථාවකදී මේක හිතන්න. ඇස් දෙක අරගෙන හිතන කමක් නැහැ. ඇස් දෙක වහන්න ඕනේ නැහැ. ඇස් දෙක වහලා පුළුවන් නම් තවත් කමක් නැහැ. නමුත් ඇස් දෙක වහන මේ රූපය බලද්දී තමන්ගේ සිත දිහා බලන්න. මේ සම්දේ හදි හිත දිහා බලන්න. මේ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩි පිරිසක් නිවන් දැක්කේ ඇස් දෙක අරගෙන ඉන්නකොටද, ඇස් දෙක වහගෙන ඉන්නකොටද? ඇස් දෙක අරගෙන ඉන්නකොට පින්නතුනි. ඇස් දෙක අරගෙන මේක කියනකොට මේකට හිත තියලා මේ ප්‍රඥාවෙන් ඉදිරි තමයි බොහෝ දෙනෙක් නිවන් දැක්කේ. එතන පින්නතුනි ඔබේ ජීවිතම වාක් වටිනවා. ඔබ බොහෝ පින් කරපු ජීවිත ඔබ ඒ ජීවිතේට ඔබ උපරිම වටිනාකමක් ලබා දෙන්නට ඕන. ඔබේ අම්මට තාත්තට මේ ආත්මය අපිට තාත්තට විතරක් නෙවෙයි. කල්ප ගණන් අතීත අම්මල තාත්තල ඔබ දිහා බලාගෙන ඉන්නවා නේ, මගේ දරුවා දැන් බණ අහනවා, ඉක්මනටම ප්‍රතිඵල ගනී කියලා බලාගෙන ඉන්නේ අම්මල තාත්තල කොළෙමේ ඉන්නවා. ඔබට ඔබේ කුසල අනුමෝදන් වෙන්න, තින් අනුමෝදන් වෙන්න. අපේ අසරණ අම්මල අතීතේ කිරි දීපු, බත් දීපු, ඔළුව අත ගාපු අම්මල තාම බලාගෙන ඉන්නවා. ඒ අම්මලාට අපි සාධාරණ ඉෂ්ට කරන්න ඕන පින්නොත්නේ අපට ඒකෙන් මග හරින්න බෑ. ඒ නිසා ඒ සියලුම අම්මලට තින් වැඩෙන සතුට ලැබෙන්න මෙන්න මේ දහම තුළ උපරීම ඉන්න උත්සාහ කරන වෙනතුනි. ඉඩක් ලැබෙන හැම අවස්ථාවකදීම සක්මන් කර කර වාඩි වෙලා හරි යන හැම තැනදීම ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් ලැබෙන හැම අවස්ථාවකදීම මේ තේරුම් ගන්න අවස්ථාව කියන්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාව. ඒ මනෝවිඤ්ඤාණයත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන කියලා දකින්න. බාහිර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නෑ ඔබට දුක දෙන්න. මේකට කියනවා බාහිරනික්කේප කියලා, බර බිම තිබීම කියලා. ස්පර්ශ සමුදයන්ට හිටියා අපි, කලින් දැකලා අහලා ඒ දේ බදාගෙන හිටියා අපි, අන්නේ මහා බරෙන් නිදහස් වෙනවා. මේකට කියන්නේ බාහිරනික්කේප කියලා පින්නතුන, බර බිම තිබීම කියලා. නිස්සරණේ කියන්නේ ඒක. liberation කියන්නේ ඒක. emancipation, freedom, enlightenment කියලා කියන්නේ මේක. ප්‍රශ්න තියෙනවා නම් අහන්න දෙන්න. සමාධිය වාදිකමනවා. සාසවා පුඤ්ඤ භාග්‍ය උපදීවේ පක්කා කියන එකක් තියෙනවා. කම්මසගත සමාධිය. අපි ඒක මුලදී ඔක්කොම කිව්වා. දැන් අපි මේ ඉන්නේ චතුසත්‍ය සමාධිය. මේකට තමයි කියන්නේ අරියා අනාත්මා ලෝකෝත්තර මග්ගංගා කියලා. මහාචාර්යතරික සූත්‍රය කියන්නේ ආර්ය වූ අනාත්‍ර වූ ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් වෙච්ච සම්මාදිටියක් තියෙනවා. අන්නේ සම්මාදිටිය තමයි මේ අපි කතා කරපු දේ. ඒක මුලදී සුතමේ පඤ්ඤා විදිහට අසා දැනගන්න ඕන. අසා දැනගන්න වෙලාව සම්මාදිටිය අවස්ථාව. ඊට පස්සේ චින්තාමය පඤ්ඤා කියලා ඒකම හිතේ තියෙන්න ඕන. ඊට පස්සේ භාවනාවේ පඤ්ඤා විදියට සමදේශනා භාවනා වඩමින් මේක සාක්ෂාත් කරගන්න සම්පූර්ණත්වයට පත් වෙන උත්සාහ කරන්න. මුලදී අපේ සඳහන් කළේ මේක අපි අර අසා දැනගත්තු එක වගේ තමයි අර නැවිගේටරේක ඇඩ්‍රස් එක දාගත්තේ. එතකොට වාහනේ යන වෙලාව වගේ තමයි චින්තාමය පඤ්ඤා සහ භාවනාවේ පඤ්ඤා කියන අවස්ථා. නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන අවස්ථා. ඊට පස්සේ ගමනාන්තය කියන්නේ විමුක්ති විමුක්ති ඥාන කියන අවස්ථා. නැත්තම් සම්මා ඥාන සම්මා විමුක්ති කියන අවස්ථා. විමුක්තස්මින් විමුක්තමෙති ඥානං හොති. මෙදුනට පස්සේ මෙදුනා කියලා දන්නවා. destination එකට ගියාට පස්සේ you have arrived the destination. ඔබ දැන් ගමනාන්තයට ආවා කියලා කියනවා. ඊට පස්සේ නැවිගේටරේ අයින් කරන්න තියෙනවා. දැන් සමන්ඩ පේනවා, ගෙදර අංකෙත් පේනවා, මේ ගෙදරට තමයි මම එන්න ආවේ කියන. දැන් ගෙදර හවුස් නම්බරෙත් පේනවා. විමුක්තස්සමි විමුක්තමෙති ඥානං කියන්නේ මේකයි. මිදුනට පස්සේ මිදුනා බව දන්නවා. මිදෙන්න මිදෙන්න මිදෙන්න පමණට ඔබ තත්පර 10ක් නම් ඉන්නේ. ඒ 10 තුලදී ඔබ නිවීමට විමුක්තියට පත්වෙන්නේ. ඔබ විනාඩියක් නම් ඒ විනාඩිය තුල බාහිර ලෝකෙන් දුකෙන් නිදහස් වෙන්නේ. මෙන්න මේ දිනපතාම ටිකෙන් ටික මෙන්න මේ සඳහා කැප කරන කාලය වැඩි කරනවා. මේකට තමයි ජීවිතේට ලබා දෙන වටිනකම කියලා කියන්නේ. එනිසා අපේ දක්ෂතාවය කියලා කියන්නේ අත්ති වික්කමේ ධම්මා අභිඤ්ඤා භාවයේ සබ්බා කියලා කියනවා. නුවණති කෙනෙක් විසින් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන්නේ මොකද්ද? සමතෝච විපස්සනා කියලා. සමත විපස්සනා දෙක. කෙටියෙන් කියනවා නම් එක තැනකට ගන්නවා නම් ආනාපාන සති භාවනාව. හුස්ම ගැනීම පිට කිරීම ළඟටම මේක ඇප්ලයි කරන්න. හුස්මට හිත තියාගෙන හුස්ම එක එක තැන්වල හිත එක එක තැන්වල යන එක නවත්තලා හුස්මටම හිත ගන්න. ආනාපාන සති භාවනාව ඉඳිනින් මෙන්න මේක බලන්න ඇති. මේක තමයි කලක් ගියාට පස්සේ තමන්ගේ හොබි එක තමන්ගේ විනෝදාංශයට වඩපත් වෙන්නේ. එදාට යාළුවෝ හොයාගෙන යන්න, සංග්‍රහ හොයාගෙන යන ඒවා ටිකෙන් ටික අඩු වෙනවා. කලක් ගියාට පස්සේ තමන්ගේ සතර විඳින ක්‍රමේ වඩපත් වෙන්නේ ආනාපානසති භාවනාව. මුළු ලෝකයට දේවල් ගෙනල්ල පාළඟ තිබුණත් ඒ කිසිවක් නොවැටි නොවැටිනා දේ බවට පත් වෙලා ආනාපාන සතිය වටිනාම දේ බවට පත් වෙනවා. ආනාපාන සති භාවනාව අන්තිම මොහොතේ පින්නතුනේ මරණ මංචකේ ඇඳේ වැතිරෙන වෙලාවේදී අතපය වාරු කරන්න බැරුවත් බැරි වුණත් ඇස් දෙක පියගහන්න බැරි වුණත් ඔහු ආනාපාන සතියත් එක්ක නිවන් දකිමින් ඉන්නේ. පින්නතුනේ හැකිතාක් ඉක්මනින් ආනාපාන සතියට පුහුණු වෙන්න. ඊටාම සුවදායි භාවනාව මේක. මුලදී ටිකක් අමාරු තමයි. කොහොම හරි විනාඩියක් ඉන්න මුලදී ඇති. ඊට පස්සේ විනාඩි දෙකක් ඉන්න. දෙකක් ඉඳලා නැගිටිට කමන්නේ. කොහොම පොඩ පොඩ හරි වැඩි කරා. කලක් යද්දී භාවනා කරන්න නෙවෙයි අමාරු. භාවනා නොකර ඉන්න අමාරු ඊට පස්සේ. භාවනාවෙන් ධර්මයෙන් අරසෙන් මාර්ගයෙන් අයින් කරන එක හරියට මාළුවෙක් වතුරෙන් අයින් කරනවා වගේ වෙනවා. ඒ තරම්ම තමගේ ජීවිතයේ ලස්සනම ප්‍රතිපදාවට පත් වෙන අරසින් මාර්ගය ඒත් එක්ක තියෙන විශේෂයෙන් ආනාපානසති භාවනාව. හැම කෙනාටම ආනාපානසති බැරි වෙන්න පුළුවන්. එහෙම බැරි නම් මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාදී කිසියම් සමතකමට හනම් භාවිත කරමින් මුලදීන උත්සාහ කරන්න. නමුත් අවසානයේදී සතිපට්ඨානට එන්න පුළුවන් සතිපට්ඨානේ විශේෂයෙන් ආනාපානසති වෙන්න පුළුවන් නම් වේගයෙන්ම තමන් හිත දිනු කරගන්න ටෙක්නික් එක විදිහට එක පාවිච්චි කරන්න පුළුවන්. මේක කියනවා පින්නතුනේ මණ්ඩතේ මිදම් වික්ඛවේ බ්‍රහ්මචර්යයන් කියලා. මේ ධර්මචර්යාව බ්‍රහ්මචර්යාව හරියට මිහිරි පානයක් වගේ කියලා. තිබහට හරියට නීතනි පානය කරන වගේ කියලා. ජඩේ කුසගින්න කාපු වෙලාවේදී හරියට නීතනි පානය කරන වගේ කියලා. ඉක්මනට බඩගෙන නිවෙනවනේ මේ පැණි වලට. මේ වදයක් කරනකොට ධර්මයේ පුහුණු කරන එකත් තින්නුතුනේ හරියට මේ වදයක් කරනා වගේ කියලා කියනවා. අනිත්‍යව කරන එක හරියට අර වැලි මිරිකල වතුර ගන්නා වගේ වෙනවා. අපි මේ ජීවිතයේ සතුට හොයාගෙන කරන දේවල් හරියට වතුර ගන්න හිතාගෙන වැලි මිරි කරනා වගේ වෙනවා. දහම ප්‍රැක්ටිස් කරනවා කියන්නේ මොකද්ද? පිපාසයට හරියට මේ වදයක් අනුභව කරනවා වගේ. මේ තුල ඉන්න පින්නතුනේ මේ ප්‍රඥාවෙන් ඉන්න රාග ද්වේෂ අඩු කරන්න කියලා අමුතෙන් කරන දෙයක් නෑ පින්නතුනේ. මුලදී රාග ද්වේෂ දුරු කරන්න අපි සමතයක් කරනවා. නමුත් යමුරට ගියාට පස්සේ පින්නතුනේ අවිද්‍යාව දුරු වෙනවත් එක්කම ඒ දුරු වෙන මට්ටමට රාග ද්වේෂ දෙක අඩු වෙලා තියෙනවා. බාහිර රූපේ නිරුද්ධ වෙලා කියලා දකිනවා නම් ආයි රූපෙට අසා ගන්නවද? ඒ කියන්නේ දැන් රස දැනෙන කටේ කැම ටිකේ කියලා ගන්නවා නම් ඒ කැම අපි රෝගකමින් අරන් තියනද කොහෙද? ආයි කටෙන් එළියට ගන්නවද? නෑ නෑ නේ ආයි බලන්නවත් කැමති නෑ නේ. පින්නතනේ වගේම තමයි මේ දකින රූප ශබ්ද ආදී සියල්ලක්ම අර කඩේ තියෙන කෑම වගේ කියලා හිතන්න. අර කෙලත් එක මිශ්‍ර වෙලා හැපිච්ච වමනයක් වගේ තියෙන කෑම ටිකක් වගේ. ඇත්තට මේ කියන්නේ මනෝ විඤ්ඤාණ අවස්ථාව පින්නතනේ. පිඟානේ තියෙන කෑම ටික ගන්න එක අවිද්‍යාව ගන්න එකක් පින්නතනේ. පිඟානේ තියෙන කෑම නෙවෙයි මේ වෙලේ රස එන්නේ අපට. මේ වෙලාවේ රූපයේ තේරුම් ගන්නවා කියන්නේ හරියට පින්නතුනේ අර කටේ තියෙන කැම්බික රස විඳිනවා වගේ. බාහිර පිටස්තර කෙනෙක් ලස්සනයි කියලා අද තියන ගියාම අහුවෙන්නේ මොකද්ද? අහුවෙන්නේ ලස්සනද? මේ සදගතියක් අහුවෙන්නේ. ඒකම රාත්‍රී කාලේ අපිට නොබෙන තැනක අහුණා නම් රාගයක් හටගන්නවද? දැන් අපි දවල් කාලේ ලස්සන කෙනෙක් රාගය කියලා අපි අල්ලනෝනේ. ඒකම බලන්න ඒ රූපෙම කොහෙරි තැනක තියෙනව වෙන පැත්තකින් අපිට දැනෙන්නේ නැහැ මනුස්ස රූපයක් කියලා අපි අල්ලනවා. ඒ අල්ලන එකට අර දවල් කාලේ දින රාගය හට ගන්නවද? නැහැ නේ. ඒ අල්ලනකොට අපට අහුවෙන්නේ කායංච පරිච්ඡ විපොට්ටබ්බේච උපජ්ජති කාය විඤ්ඤාණය. අනිත් ඔක්කොම රාග ටික අපි මනස පැත්තෙන් මේ ගන්නෙ. රාත්‍රී කාලේ අපි ඇතැම්මිට නිදා ගන්නවා. දරුවෙගේ ළඟ දරුවගේ ඔළුවත් අත ගාමෙන් ඇතැම්මිට දරුවා තුරුල් කරගෙන ඉන්නවා. ඇතැම්මිට උදේ නැගිටලා බලනකොට තමන්ගේ දරුව නෙවෙයි තමන්ගේ එක අමනාප වෙච්ච ගෙදරක දරුවෙක්ම ඉන්නේ. නැත්නම් ඊතර මේ බලු පැටිය ඇවිල්ලා ඉන්න ළඟට සමාලාට. එතකොට මෙතෙක් වෙන ආදරය කරේ මොකටද? තේ මාදරය කළා තියෙන දරුවටවත් බල්ලටවත් නෙමෙයි අපේ මනෝවිඤ්ඤාණයට. බාහිරින් නෙමෙයි දුකක් සැපක් මෙහාවේ. පින්නතුනේ මේක තේරනවත් එක්කම සම්පූර්ණ බුද්ධිය විකසණය වෙලා මේ ලෝභ දේශ දෙකට පිහිටන තැනක් නැති වෙනවා පින්නතුනේ. නැගෙනහිරින් පායන ඉර යම් කිසි දෙයක් තියෙනවා නම් ගහක වැදිලා බස්නාහිර පැත්තේ බිත්තියක් තියෙනවා නම් බිත්තියට වදිනවා, පොළොවක් තියෙනවා නම් පොළොවට වදිනවා, නැත්නම් වතුරක් තියෙනවා නම් වතුරට වදිනවා. ඒ මුකුත් නැත්නම් මොකද වෙන්නේ? ඒ ඡායාව වදින තැනක් නැති වෙනවා. ඇහැට පේන රූපය ඇහැ රූපයේ චක්කු විඥානය නිරුද්ධ වෙලා කියලා දකිනවා නම් විඥාණයට බැස ගන්න තැනක් නැහැ. විඥාණය පිහිටන තැනක් නැහැ. රාග දේස හට ගන්න ස්ථානයක් නැහැ. සම්පූර්ණ තම ලෝකෙ නිදහස් වෙනවා. ඉතින් මේ අහපු සියලුම දේවල් පින්න තුනේ බුදුහාමුදුරෝ බොහෝ කාලයක් දුක් විඳලා පාරමිතා පුරලා අවබෝධ කරගත්තු දහමක් තමයි අපි මේ පොඩි වෙලාවකදී ඇහුවේ. අපට පොඩි වෙලාවක් වුණාට මේක අවබෝධ කරගන්න බුදුහාඳුරන්ට සාරාංශංග කල්පලක්ෂය බොහෝ පරිත්‍යාගයන් කරන්න වුණා අපි වෙනුවෙන්. එනිසා එහෙම මහන්සි වෙලා දුක් විඳලා ඇස්සිස් මස්ලේ දන් දීලා මේ අනාවරණය කරපු දහමක් අවුරුදු 2500ක් අපේ හාමුදුරුවෝ ආර්ෂා කරගෙන ඇවිල්ලා ඔබ වෙනුවෙන් මේ ලැබෙන අවස්ථාව. ඉතින් ඒක ලබන්න ඔබ මහත් වූ පිනක් කළා තියෙනවා. ඉතින් ඒ පින ගැන සතුටු වෙමින් මේ දහම තමන්ගේ ජීවිතයේ අංගයක් බවට පත් කරගන්න උත්සාහ කරන්න. එහෙම කරන්ට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ රැස් කරගත් සියලු පින්කම්වල බලයෙන් අප නමින් මීගේ ඥාතීහුද මේ පින දැක සුවපත් වෙත්වා. මේ ආත්ම භාවයේ ඥාතීන් වගේම සතරගත ජීවිතවල අපට අමල සාර්ථක වෙලා අපට ලේන් දහඩියෙන් කිරින් අපව පෝෂණය කරපු ඒ සියලු මතියතගත මව්පියවරුන් ඇතුළු සියලු ලෝක සත්‍යෝ මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුමෝ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. සම්මා දෘෂ්ටික පින් කැමති දෙවියෝද මේ පින දැක සුවපත් වෙත්වා. දෙවිසුරු වර්ධනය කර ගන්නා ගමන් ලෝකයක් සම්බුද ශාසනයක් බොහෝ කාලයක් රැක දෙත්වා. ලෝකෙට එන තියෙන ස්වාභාවික උපද්දරව යුද්ධාදිය සමනය කළා. මේ ලෝකයේ මිහිමත මේ මානව වර්ගයාට තවත් බොහෝ කලක් ජීවත් වන්නට දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සලසා දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදන කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි පිනතුනේ හුඟක් සතුටට පත්වන්න මේ ගත වෙන කාලය තුළ ඔබේ ජීවිතයට උපරිම අර්ථයක් වටිනාකමක් ලබාගත් අවස්ථාව. ඒක ලැබුණේ මේ සද්ධර්මය තුළින්. ඒ නිසා මේ ධර්මය ලබා දෙන්නට ගෞරවණීය අපේ සරණ ශ්‍රී ලොකු හාමුදුරන් වහන්සේ, සාරානන්ද හාමුදුරුවෝ ඇතුළු ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා බොහොම වෙහෙස මහන්සියලා කටයුතු කරලා ඔබට මේ පාසු පණ්ඩික ලබා දුන්නා. ඒ හැම දෙනාටමත් ඒ වගේම දානමාන ආදී සකස් කරලා ඔබට පූජා කරපු ඒ සියලු දෙනාටත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් කුසලයේ හේතුයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය, චිර ජීවනය සැලසේවා, සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා, භයං පන්තා ච නිබ්බයා, සෝකං පන්තා ච නිසෝකා, හොන්තු සම්මේ තිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා. සොනින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.